2013 වසරේ 7 මාසේ අද 7 වෙනිදා අපි භාවනා වැඩසටහනට ප්‍රථමයෙන් මතක් කරන්න ඕන මේ මොහොතේදී ඒ දඹදිව බුද්ධගයා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල යම් ආකාරයක ත්‍රස්ත සංවිධානයක් විසින් මේ පුපුරවා හරින ලද ඒ බෝම්බ කීපයක් පිපිරී තිබෙනවා. නමුත් සුළු හානි සිදුවලා තියෙන්නේ, ජීවිත හානිත් අඩුයි, ජීවිත හානි නැති තරම්. ජීවමානෝ වැඩ සිටින්දිත් පසු කාලීනවත් ඒ බෝධීන් වහන්සේට විවිධ හිරිහැර කරදර සිදු වුණා. බෝධීන් වහන්සේව සම්පූර්ණයෙන්ම ඝාතනය කිරීමට විස කටු පවා ගසා බෝධීන් වහන්සේ නැති කිරීමට ඉතිහාසෙත් ක්‍රියා කළා තියෙනවා. නමුත් නැවත නැවත ඒ බෝ මුලකින් හරි ඒ බෝධීන් වහන්සේ පැන නගෙමින් විරාජමාන වෙන බෝධීන් වහන්සේ නමක් තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව බුද්ධගයා. ඒ ලෝකෙ හැටි බුදුවරු බිහි වෙනෝ, දේවදත්තල බිහි වෙනෝ, සතුරෝ ඉන්නෝ, මිතුරෝ ඉන්නෝ, හැමදාම ප්‍රශ්න තියෙනෝ, ඒ වගේම පිළිතුරු තියෙනෝ. ඒ ලෝකත් ස්වභාවය කියන ගණේට ඒවා අපිට දාන්න පුළුවන්කම තියෙනවා. කවුරු සිතාගෙන හිටියත් කිසිම දෙවියොයි කියන කෙනෙකුටවත්, කිසිම ආගමික ශාස්ත්‍රවරයෙකුටවත් අමුතු ආශ්චර්යයක් තිබිලා නැහැ. සියලු දෙනාම මේ මස් ශරීරයෙන් සැදුන්ලත් පිරිසක්, ලෝක ස්වභාව ධර්මයට අනුගත අවනත පිරිසක්. අපි මොනයම් ආකාරයක සංකල්පයකින් ආශ්චර්යයක් ගන්වා තිබුණත් සාහිත්‍ය තුළ ඒ කිසිම ශාස්ත්‍රවරයෙකුට එහෙම ආශ්චර්යයක් තිබිලා නැහැ. අධ්‍යාත්මික වශයෙන් ආශ්චර්යයක් උදා කර ගැනීම හැකියාව තියෙනවා. නමුත් මේ ලෝධහමෙන් නිදහස් වෙන ආශ්චර්යය තමයි වඩාම වැදගත් විශිෂ්ටම ආශ්චර්යය. ඒ මානසික වශයෙන් ඇති කරගන්න ලද වැරදි හා නිවැරදි කියන සංකල්ප දෙක තුල පදනම් වෙලා තමයි මේ අවබෝධය අපිට ගොඩනගා ගන්න තියෙන්නේ. වැරදි සංකල්ප නිවැරදි සංකල්ප බවට පත් කර ගැනීම, වැරදි දෘෂ්ටි නිවැරදි දෘෂ්ටි බවට පත් කර ගැනීම. ඉතාම සරල මාර්ගයක් නිවැරදි ධර්මයන්. නමුත් මිනිස් ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් යොමු නොවන ප්‍රදේශයක මේ නිර්වාණ ධාතු නිර්වාණ ධර්මය පිහිටා තිබෙන නිසා කිසි කෙනෙකුගේ අවධානය යොමු වෙන්නේ නැහැ. පුදුම ආශ්චර්යයක් ඔය දඹදිව ඒ බුද්ධගයා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ඒ කොටසේ බුදු පියාණන් වහන්සේ තනිවම සොයන් ගවේෂණයක යෙදුණා. ඒ සත්සතිය කියලා ගත වෙන්නේ ඉතින් එක තැනක ඉන්නකොට ඒ වටා පිටාවේ තියෙන අනිකුත් ගස් යටවල් වලත් බුදුරජාණන් වහන්සේ අර බෝමැඩ මුලදී වගේම අනිකුත් ගස් යටත් විවිධ ස්ථාන තුලත් බුදුරජාණන් වහන්සේ පහසුවෙන් වැඩ ඉඳලා තියෙනවා. මේ ආර්ය පරේක්ෂණයේ යෙදුණා. ඒ ආර්ය පරේක්ෂණයම තමයි ඔය සත්සතිය කියලා වෙන් කරලා පෙන්නලා දීලා තියෙන්නේ. මහා ගැඹුරා පරේක්ෂණාත්මක තත්වය තමයි ඔය සත්සතිය පුරාවටම තියෙන්නේ, විහිදලා තියෙන්නේ ඒක. මුලින්ම සොයාගන්නව බෝධිය කියන්නේ මෙන්න මේකයි කියලා. කොහොමද බුද්ධියෙන් ඥානණයෙන් සොයාගන්නව මෙන්න මෙහෙම තත්වයක් තමයි මට නිවන හැටියට ලැබෙන්න ඕන කියලා. එහෙම නැතුව ගමනක් යන්න බෑනේ. දැන් අපි කඩේකට යන්නේ අපිට මෙන්න මේ භාණ්ඩේ මිලදී ගන්න ඕන කියලා අපි යන්නේ මිලඳ සැලට. එහෙම නැතුව ගියොත් මොකද වෙන්නේ? ඔයි කරකේ කරකේ ඉඳි. ඒ වගේ ඔබටත් යම්කිසි අදහසක් තියෙන්න ඕන, මගේ මනස මෙන්න මේ වගේ, මගේ දර්ශනය මෙන්න මේ වගේ, මගේ ජීවිතය මෙන්න මේ වගේ ස්වરૂපයක් ගන්න ඕන කියලා පෙර දැක්මක් තියෙන්න ඕන. ඒ පෙර දැක්ම නැත්තම් කොහොමද හොයාගන්නේ? කොහොමද එතෙන්ට පරිවර්තනය වෙන්නේ? මේ ධර්මයේ අහලවත් Tamanට තියෙන්න ඕන මේ දැක්ම. මෙන්න මේ විදියට තමයි මගේ ජීවිතේ පරිවර්තනය වෙන්න ඕන කියලා. පින්නතුන්ට කියලා තියෙනවා මගේ වයස අවුරුදු 16 විතර මට ඒ අදහස පහළ වුණා. නමුත් ඒ தත්වෙට පරිවර්තනය වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. මොකද්ද අදහස? નિરાයාසේ ජීවත් වෙන්නට ඇතනම් මොනතරම් සැනසෙල්ලක්ද, මොනතරම් සපක් තියනවද කියලා අදහස තමයි පහළ වුනේ. මොකද්ද નિરાයාසය කියන්නේ? අධ්‍යාත්මික નિરાයාසය. ඔබ හැම මොහොතකම බලන්න ආයාසයකින්ද නැද්ද ඉන්නේ කියලා. ආයාසයෙන් ඉන්නේ යමක් උසුලා ගන්න ලද, දරා ගන්න ලද කෙනෙක්. මම කියන දේ උසුලාගෙනයි සිටින්නේ. මගේ මතකයේ මම උසුලාගෙනයි සිටින්නේ. මගේ කියන හැම දෙයක්ම මම උසුලාගෙනයි සිටින්නේ. ඒ මගේ කියන දේවල් කම්පණය වෙන තරමටම තමනුත් කම්පණය වෙනවා. નિરાයාසේ නැහැ. බහැර තබල නැහැ කිසි දෙයක්. සියලුම දේ මා කියන ගුණය අපි ග්‍රහණය වෙච්ච නිසා මා විසින් මගේ කියන දේවල් ටික සියල්ලක්ම දරාගෙන ඉන්නවා. ඒව මොනතරම් කම්පණය වෙනවද, ඒ තරමට තමන් කම්පණය වෙනවා, දුක් විඳිනවා. ඒක තමයි පැහැදිලි කරේ කරත්ති බැඳ ගුණා වගේ කියලා කියන්නේ උක. හැමෝම එහෙමයි. ආයාසයෙන් ඇදගෙන යන්නේ ජීවිතේ. කරත්තයක් ඇදගෙන යනවා වගේ තමයි ඇදගෙන යන්නේ. කෙනෙකුට ඒක තේරුන්නේ නැති වුණත්, ඒව වසං කරගෙන සිටියත්, සැබෑ යථාර්ථය බැලුවාම ජීවිතේ එවැනි දුකක් සැඟ වෙලා තියෙනවා. නමුත් ධර්ම අවබෝධ වුණොත් එහෙම යාට ඡායාව සෙවණැල්ල තමන්ගේ පස්සෙන් එනවා වගේ තත්ත්වයක් තියෙන. සෙවණැල්ල පස්සෙන් ආවට කිසිම වේදනාවක් නැහැනේ. ගැටලුවක් නැහැ. බලන්න මේ උදාහරණ දෙක මොනතරම් වටිනවද කියලා. කරත්තේ පස්සෙන් එනවා වගේ, කරත්තේ රෝදේ කියලා එහෙ මෙහෙ කතාවක් තියෙන. රෝදේ නෙවෙයි මුළු කරත්තෙම. කරත්තේ පස්සෙන් එනවා වගේ තමයි මේ මමත්වේ මුල් කරගෙන ජීවත් වෙන ජීවිතය. මමත්වේ දුරු කරපු ජීවිතය සෙවණැල්ල පසුපස එනවා වගේ ස්වરૂපයක් තියෙන්නේ. දැන් එහෙමනම් කරත්තේ බහැරකින් තබලා අර සෙවණැල්ල වගේ සැහැල්ලු ධර්මයක් ඇති කරගන්නයි බලාපොරොත්තු. කොහොමද ඒ කරත්තේ අපි බහැරෙන් තියන්නේ? ඒ කරත්තේ බහැරින් තියන්න පුළුවන් තමාව කියන කෙනා හඳුන ගැනීමත් සමගම. කවුද තමා කියන්නේ? තමා කියලා කියන්නේ හොඳ නරක මධ්‍යස්ත සුඛ දුක්ඛ උපේක්ෂා මධ්‍යස්ත අතීත අනාගත වර්තමාන කියන දේ ක්‍රියා කරන තැනැත්තා ඒවා ග්‍රහණය කරගන්න ගත්ත තැනැත්තා තමයි මේ මමත්වයේ කියලා කියන්නේ මම මමංකාරයේ කියලා කියන්නේ කාට හරි වයින් ඉවත් වෙන්න වමනා වුණොත් එයාට තියෙන්නේ එකම දෙයයි උත්සාහයෙන්ද නිරුත්සාහයෙන්ද ඉවත් විය යුතුයි. දැන් අපි ළඟ තියෙන ඕනම ක්‍රියාවලියකට තියෙන එක්ක උත්සාහය තියෙනවා. එහෙම නැත්නම් ඒ දේ පාන නිරුත්සාහය තියෙනවා. හොඳයි උත්සාහයෙන් උතරෝ නිරුත්සාහයෙන් උතරෝ ඔබට පවතින්න පුළුවන් නම් ඒ පැවැත්ම මොන වගේද? ඔබන් එතන ගවේෂණය කරන්න ඕන. මොකද්ද මේ උත්සාහයෙන් උතරෝ නිරුත්සාහයෙන් උතරෝ තියෙනවන යම් පැවැත්ම ඒ පැවැත්ම මොන වගේද? එතන තියෙන ක්‍රියාදාමයේ මොකන්ද? දැන් නිරුත්සාහයේ දෙන්නෙත් නැහැ, උත්සාහයේ දෙන්නෙත් නැහැ. ඒකයි බුදුහාමුදුරන්ගේ දේශනාවෙන් අහන්නේ මේ වහන්සේ මේ සංසාර සාගරේ කොහොමද තරණය කළේ? මම තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ. නිරුත්සාහවත් උනේත් නැහැ, මම උත්සාහවත් උනේත් නැහැ. අන්න එහෙමයි මම මේ සංසාර සාගරේ තරණය කළේ. මේක ආශ්චර්යයක් වෙනතුනේ. බෝමැඩ මුල පළමු වතාවට ඉන්ද්‍රයන්ට ගෝචර නොවන මේ සිද්ධාන්තය මියම් මිනිස්සෙක් විසින් මේ මිහිතලේ ඉදදී ප්‍රත්‍යක්ෂ කළා නම් ඒක ආශ්චර්යයක්, ඒක පුදුමයක්, ඒක ප්‍රාතිහාර්යයක්, ඒක මිනිස් සිතකට අදහන්නවත් බැරි දෙයක් වෙනතුනේ. දැන් අද අපි බුද්ධ වචනේ හම්බ වෙච්ච නිසා අපි පහසුවෙන් මේක ගමන් කරනවා. ගමන් ආවා. ඒ උදව්ව හම්බ වෙච්ච නැති වුණොත් මා හිතන්නේ වෙනතුන කිසිම මිනිස්සෙකුට ඒ අවධානය ගන්න පුළුවන් කියලා. අන්ධකාරය හා ආලෝකයේ ඉක්මුවාට පසුව ඒ ඇති වෙන ආලෝකය ප්‍රතිවිරුද්ධ වූ අන්ධකාරයෙන් තොරයි. ඒ අසිරිමත් ආලෝකය ජීවිතයේ හැමදාම රැයද දහවලද ආලෝකමත් කරනවා. අන්ධකාරය සහ ආලෝකය ඉක්ම වූ ඒ ආලෝකය ප්‍රතිවිරුද්ධ වූ අන්ධකාරයෙන් තොරයි. ඒ ආලෝකය සමකල්හිම ජීවිතේ සැනසීමට පත් කරනවා. ඒ ප්‍රදීපය ඔබ ගවේෂණය කරන්න. අර විසාකා මහ උපාසිකාව කිව්වේ අන්න ඒකයි. කෝනු හාසෝ කිමානන්ද කුමන හාස්‍යයක්ද කුමන හිනාවක්ද නිතරම දෙවි දෙවි ජීවත් වෙන මේ ජීවිත තුල ප්‍රදීපන්න ගවෙස්සත ඒ ප්‍රදීපය ගවේෂණය කරන්න කියලා කියනවා. ඒක තමයි අනුශාසනය. ඔබටත් තියෙන්නේ මේ ප්‍රදීපේ සොයා යන්න. මොනවද? නිර්වාණ ආලෝකය. සාපේක්ෂිත ගමනක් නෙමේ. අනුසූත ගාමී ප්‍රතිපදාව නෙමේ. සාපේක්ෂිත චින්තනයවත් සාපේක්ෂිත දෘෂ්ටියවත් සාපේක්ෂිත සංකල්පවත් ක්‍රියාත්මක වෙන මොහොතක් නෙමෙන්න ඕන. ඒවයින් නිදහස් වූ ගමනක් වෙන්න ඕන තමන්ගේ ගමන. දැන් මේ ලෝකෝත්තර ශක්තියන් ඇති කරගන්න කල්පනා කරන්න හරි ගියොත් එහෙම ඔබට ඒක කරගන්න බැරි වෙනවා. ඒකයි නිතැතින්ම ධර්ම අවබෝධය කරගත් කල්යාණ මිත්‍රයෙක්ගේ වචනේ නිතර අහුම්කන් දෙන්න ඕන. ඒ අහුම්කන් දීමත් සමග විමර්ශනය කරන්න ඕන. දැන් තනිමතේට ඔබ පරිශ්‍රණය කරන්න ගියපු ගමන් ඔබ තුල වැඩෙන්නේ මමත්වය. ඒ පුජ්‍යලත්වයට බර වෙලා හිතන්න තමයි අපි දැකලා පුරුදු වෙලා තියෙන්නේ. පුජ්‍යලත්වයට බර වෙන්නේ නැතුව හිතන්න, දකින්න, කල්පනා කරන්න, විඳින්න, ජීවත් වෙන්න පුරුදු වෙලා නැහැ. දැන් මිනිස්සුන් එන්න කුඩා කාලේ ඉඳලම ලොකු මහත් වෙන්න මිනිස්සු ගොරෝසු වෙනවා. වයසට යන්න ගොරෝසු වෙනවා. මෘදු වෙන්නේ නැහැ. ඒක ඇත්තද නැත්තද කියලා හොඳට බලන්න. කුඩා කාලෙම ගොරෝසු නැහැ. පුංචි ළමයි ගොරෝසු නැහැ. ඊට පස්සේ තරුණ ළමයි ටිකක් ගොරෝසුයි. ඊට පස්සේ අවාහ විවාහ වෙන මට්ටමේදී තවත් ගොරෝසුයි. විවාහ වෙලා දරුවෝ දෙන්න 3-4 දෙනා ලැබුවා තවත් ගොරෝසුයි. වයසට ගියාට පස්සේ ඔක්කොටම හපා ගොරෝසුයි. බොහෝ දෙනා ප්‍රඥාවෙන් පාලනය කරගෙන සමහර උදවිය සිටියත් හිතේ ස්වභාවය තමයි ගොරෝසු වෙනවා. විශේෂයෙන් ධර්මයෙන් යම් ආකාරයක සංයමයක් විශේෂයෙන් නැති නොවුණු ජීවිතවල ස්වභාවය තමයි ගොරෝසු වෙනවා. ඇයි ගොරෝසු වෙන්නේ? මමත්වයෙන් තමයි සිතන්නේ. මමත්වයෙන් සිතන සිතනෙහි එයා තව තවත් ගොරෝසු වෙනවා. බැඳීම් වැඩි වෙනවා. කොහොල්ල ගුලිය ඇලුණු මැස්සෙක් වගේ ජීවිතේ බැඳීම් වැඩි වෙනවා. ඉතින් මේ ලෝතුරා ශ්‍රී සද්ධර්මයේ ඇහුනොත් කෙනෙකුට අන්න එයාට විශේෂ අවකාශයක් ලැබෙනවා, අවස්ථාවක් ලැබෙනවා මේ මෘදු අනතිමානී කියන ගුණයන් ඇති කරගන්න. ඒක ඇති කරගන්න විශේෂ නුවණක් තියෙන්න ඕන. මෘදු භවය ඇති කරගන්න බෑ. තමන්ට මං ඔන්න මෘදු වෙනවා කියලා හිතලා එහෙම මෘදු වෙන්න බෑ. ඔන්න මං මානය නැති කරගන්නවා කියලා එහෙම මානය නැති කරගන්න එහෙම බෑ. ඔන්න මං මොහොකටවත් ආස නැහැ කියලා එහෙම ආසාව එහෙම නැති කරගන්න බෑ. ඒ අපි මිනිස්සුන්ට එහෙම දොස් කියවන වැඩක් නැහැ. ඔන්න මම තරහ ගන්න නැතුව ඉන්නවා කියලා තරහ ගන්න නැතුව ඉන්න බෑ. මොකද අපිට පාලනේ නැති ගැඹුරු අධ්‍යාත්මයකින් තමයි මේ ඔක්කොම අපි වෙත පැමිණෙන්නේ. එහෙනම් ඒ ගැමුණු අධ්‍යාත්මය මිනිස් භාවයෙන් ලැබුණු ප්‍රඥාව තුළින් නිවැරදි දිසානතියට යොමු කරන්න ඕන. මොන පැත්තට යොමු කළත් පුතජන සත්වයා යොමු කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියනා වූ මෙන්න මේ සංකල්ප තුළ සුඛ දුක්ඛ උපේක්ෂා කියනා වූ වේදනාත්‍රයට තමයි تعلق කරන්නේ. ඒ පැත්තට ගියාට පස්සේ ඒවයින් කාල බීල හැදෙන මනෝ සංචේතන ආහාර වලින් පෝෂණය වෙනේ මමත්වය. ඒ ඉන්ද්‍රිය සාරය උරාගෙන විඳගෙන ඉන්න එකම දේ පින්නතුනේ හොඳ විදියට දැනෙනවා නරක විදියට දැනෙනවා. එකම දේ හොඳ විදියට දැනෙනවා නරක විදියට දැනෙනවා. මේ ලෝකේ හැටි සමහර අය මේ ලෝකේ කීර්ති ප්‍රශංසා ලබන්න කැමතියි. සමහර අය කීර්ති ප්‍රශංසා නිසා කනගාටුවටපත් වෙනවා. එහෙම වැඩි එහෙම ප්‍රසිද්ධ වෙන්න කැමති නැති අය ඉන්නවා. සමහර අය ආදරය කරුණාව ලබන්න කැමති. සමහර අයට ලැබුණාම වැඩි වුණාම ඒක කරදරයක් වෙනවා. සමහර අය ධන සම්පත් ලබන්න කැමති. ඒක වැඩි වුණාම එයාට කරදරයක් වෙනවා. මේ ලෝකේ එකම දෙයක් සැපේ කියලා කියන්න බෑ හැම කෙනෙකුටම. ඒක තමයි ලෝක ධර්මතාවය. ඒක තමයි ලෝකේ ස්වභාවය. එක එක් එක් වෙලාවට එක් එක් කෙනාට ඒක දුකට සහ සැපට පෙරලෙන ගුණයක් තියෙනවා. එකම දේ. එහෙනම් අපි මේ ඉන්ද්‍රියන් වෙත යොමු වීම නතර කරන්න ඕන. මම ආසා නොකරන්න කියලා ඔබට කිසිවකට කියන්නේ නැහැ. ඇයි? එහෙම නොකියන්නට හේතුව තමයි ඊළඟට මාගේ ක්‍රියාව, මාගේ අනුශාසනය නවතම ක්‍රියාව හා ප්‍රතිපත්තිය සහ ආශාව බවට පෙරලෙන නිසා. දැන් මා ඔබට කිසිවකට ආශා නොකරන්න කියලා කිව්වොත් ඔබ ඒකේ එළඹ ගන්නවා ප්‍රතිපත්තියක් හැටියට, ආශාවක් හැටියට, දහමක් හැටියට, දෘෂ්ටියක් හැටියට, සංකල්පයක් හැටියට ඒක එළඹ ගන්නවා. එළඹගත්ත සැනින්ම ඔබ පෙරදී වූ කාලසටහන වෙනස් කරලා වෙනම කාලසටහනක් ආයි හදනවා. නමුත් මොන කාලසටහන හැදුවත් ඔබ ජීවත් වෙන්නේ පරණ තැනමයි. පරණ පුරුදු තැනමයි ජීවත් වෙන්නේ. එනිසා ඔබේ කාර්ය බවට පත් වෙන්න ඕන තියෙන ඒ මනෝභාවය වෙනස් කිරීම නෙවෙයි මනසින් නිදහස් වීම. දැන් භාවනා කියලා ඔය පින්නතුන් කොහේට ගියත් හම්බ වෙන්නේ මනසින් නිදහස් වීම නම් නෙමෙයි මනෝභාවයක්. ඒගොල්ලෝ නිර්වචන දෙනවා. සසර කියන්නේ මෙහෙමයි. සසර කියන්නේ දුකයිලු. ඉතින් ආයේ සසරෙන් නිදහස් වෙන්නේ එතනම ඉවරයි. ඊළඟට ඍණාත්මකය. සසර කියන්නේ අනන්තයිලු. සසර කියන්නේ අනාත්මයිලු. සසර කියන්නේ අනිත්‍යයිලු. ඊළඟට ඒව දෘෂ්ටි, ඒව සංකල්ප, ඒව පදනම්, ඒව ආත්මීය බවට පත් වෙනවා. ඊට පස්සේ ඍණාත්මක දහමක් ඇදෙඩ බෞද්ධය තුළ මේ ඍණාත්මක தত্ত্বය ආත්මීය සංකල්පයක් බවට පත් වෙනවා. මේක එසේ මෙසේ ධර්මයක් නෙමෙයි පිළිතුන. මේක ගැඹුරු පඬිත වේදෙනියෝ විශිෂ්ට ඥානෙන් දකින්නා වූ, විශිෂ්ට ඥානෙන් අවබෝධ කරගන්නා වූ සිද්ධාන්තයක්. මෙහි තියෙන අපූර්වත්වය තමයි පෙන්වතුනේ ආයාසෙන් හා නිරායාසෙන් තොරව ගතහා මනස භූමියක් නැති, ස්ථාවරයක් නැති, දෘෂ්ටියක් නැති අනන්තය තුල, අනන්තය බිඳ වැඩ සිටින මොහොතේදී ඔබගේ ස්වභාවික ක්‍රියාදාමයක් හැටියට අනිකුත් සියලුම කෙලෙස්, සාංසාරික ගිනි, සාංසාරික පව් පිලිස්සලා ගිහිල්ලා, සුණු විසුණු වෙලා ගිහිල්ලා ධර්මතාවයේ ස්වභාවයක් හැටියට ඔබට සාංසාරික දුක්, ඒ නිවාලන, නිවුණු, ඒ නිදහස, පූර්ණ නිදහස ඔබට අත්විඳින්න පුළුවන්. හැබැයි ඔබ හිතන්න එපා කවදක හරි මම මේක අවබෝධ කරගන්න ඕන කියලා. ඔබ හිතන්න ඕන මම මේක කවදක හරි අවබෝධ කරගන්නේ මම දුරු කිරීමෙන්, මම ඉක්මවා යෑමෙන්, මම අත්හැරීමෙන් මිසක් මට මේක අවබෝධ වෙන්නේ නැහැ. අන්න ඒ අදහස ගන්න. එහෙම නැතුව මම මේක අවබෝධ කරගන්නවයි කියලා හිතුවට කවදාවත් මමත්වයට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇහෙන් දකින්න බෑ, කනෙන් අහන්නත් බෑ, නාසයෙන් විඳින්නත් බෑ, දිවෙන් විඳින්නත් බෑ, ශරීරයෙන් විඳින්නත් බෑ, මනසින් මමත්වයෙන් මනෙන් දකින්නත් බෑ. එයයි නිර්වාණයේ තියෙන විශේෂත්වය. එතකොට දැවීම විතරයි, විඳීම විතරයි ඉන්ද්‍රිය ගෝචර. දැවීම ඉක්ම වූ තැන ඉන්ද්‍රිය ගෝචර නැහැ. විඳින්න විතරයි පුළුවන් ඉන්ද්‍රිය ගෝචරව. විඳීම ඉක්ම වූ තැන අවේදීතයි, නිරෝධ සහගතයි. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ කියන ගුණයෙන් ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ නැතෙන්ට. එහෙම නැතුව මේ අපි ඉන්ද්‍රිය සංවර කරන්නේ කොහොමද? නිකම් බලපෑම් කරලා, එහෙමත් නැත්නම් බිම් බලාගෙන ගිහිල්ලා කන්වල පුළුන් කෑලි ගහගෙන ඉඳලා, එහෙමත් නැත්නම් ඔය කැලෑවල් වලට ගිහිල්ලා, ඒ මොකද්ද? ඒක ඉන්ද්‍රිය සංවරය නෙමෙයි. ඒක ඉන්ද්‍රිය පරිපාලනය. පරිපාලනය කියන්නේ එකක්, කලමනාකාරීත්වය කියන්නේ එකක්, මේ සංවරය කියන්නේ වෙන එකක්. වෙනතුරු මෙතන සංවර කියලා කියන්නේ අර කිසිම දෘෂ්ටියකට නොවැටුණු කියන එකයි. ඉන්ද්‍රියන් හයම අන්තේ නැහැ. කිසිම අන්තයක නැහැ. එතකොට පුජ්‍යලත්වයේ ඉක්මවා අන්තේ නොපිහිටි තැන තමයි ඉන්ද්‍රිය සංවරයේ, ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ස්වභාවය. එතන උත්සාහය හා නිරුත්සාහය දෙකම නැහැ. උත්සාහය තියෙන්නේ මමත්වයේ තුල, නිරුත්සාහය තියෙන්නේ මමත්වයේ තුල. මේ කියන ධර්ම කරුණු යථාවබෝධය පිණිස විමර්ශන කාලයක් හැටියට කාලයක් යොමු කරගන්න මේ මොහොතේ විනාඩි කීපයක්. මෙතන සිදුවෙන සිද්ධාමයේ තමයි අපි මොනතරම් අනුශාසනා කළත් දෘෂ්ටි වලින් නිදහස් වෙන්න. ඔබේ වැඩේ මොකද? අර නොදන්න කමට නැවත නැවතම දෘෂ්ටිගත වෙනවා. දැන් දෘෂ්ටි වලින් නිදහස් වෙන්න යන්නේ ඒ වරාණ පුරුද්දට මොකද වෙන්නේ? නැවත නැවත දෘෂ්ටි වලටම වැටෙනවා. ඒක ඉබේ වෙන දෙයක්. ඒක හිතලා දෙන දෙයක් නෙවෙයි. ওই පිටකොටුවේ අනු මේ වඩේ විකුණපු මිනිස්සෙකුට මේ හම්බුණා මේ රස්සාවක් අලුතෙන්, මේ කන්ඩක්ටර් රස්සාව. ඒ මිනිස්සයා කොටුව පිටකොටුව නොගේ ගොඩ මහරගම කීකියා යනකොට මැදදි පුරුද්දට ඉස්සු වැඩේ කියලාත් කියනවලු. ඉතින් ඒ වගේ තමයි ඔය ඇත්තන්ටත් අර කොච්චර දෘෂ්ටි වලින් නිදහස් වෙන්න කියලා කිව්වා ආයි කොහෙටද වැටෙන්නේ කියලා දෘෂ්ටි වලට වැටෙනවා. සමහර අයට තියෙන බය මොකද්ද? මම නැති වුණාම මට මුකුත්ම නැති වෙනවනේ කියලා හිතනවා. මුඛාත්ම මට නැති වෙයිනේ කියලා හිතනවනේ. අපි වේලාසරින් අපි කියන ඔය අවබෝධ කරගන්න පිටසට මේ ඔබ ළඟ මේ මමත්වේ නැති වුණාම ඔබට මුකුත්ම නැති වෙන්නේ නැහැ. සියල්ල අලුතෙන් ලැබෙනවා. අලුත් වෙලා ලැබෙනවා. සියල් ඉන්ද්‍රියන් හයම නැති වෙනවා. නැති වෙනවට බය වෙන්න එපා. ඔය තියෙන පරණ අර සංසාරයෙන් ආපු ඉන්ද්‍රියන් හයි ක්‍රමයේ තියෙන්නේ. ඔය ක්‍රමයේ නැති වුණයි කියලා ඔබට මොකවත් නැති වෙන්නේ නැහැ. ඊටාම පිරිසුදු පවිත්‍ර නව දැක්මක්, නව චින්තනයක්, නව වින්දනයක්, නව ස්වરૂපයක් ලෝකෙන් ඔබට ලැබෙනවා. අර පරණ එක වගේ මේක කබල් නැහැ. මේක කරන්නේ නැහැ. ඒ නිසා මේ අතහැරීමට බය විය යුතු නැහැ. ඒක කාරණයක් ඒක. මොකද සමහර අයට තියෙන බිය මේ අතහැරියාම එතකොට මට මොකවත් නැති වෙනවනේ කියලා. ඒ වුණාට අතහැරලා තමයි බලන්න ඕන මොනතරම් නැවුම් බවක් තියනවද, ලස්සනක් ලෝකේ තියනවද කියන කාරණේ. ඊළඟට තව පිරිසකට තියෙන කාරණේ තමයි මේ අපි සැහැල්ලුවෙන් නිරායාසයෙන් සිටින්න එවිට ඔබට මේක අවබෝධ වෙනවයි කියලා කිව්වහම, සැහැල්ලුවෙන් නිරායාසයෙන් ඉන්න බලනවා, ජීවත් වෙන්න බලනවා. එහෙම නැත්නම් සැහැල්ලුවෙන් නිරායාසයෙන් මනස පවත්ව ගන්න උත්සාහ කරනවා. එතකොට මොකද වෙන්නේ? Taman දන්නේ නැහැ. පරණ පුරුද්ද. කන්ඩක්ටර් වැඩේ කරන්නේ මැදදී ඉස්සෝ වැඩේ කියලා කියවෙනවා. ඒ වගේ පරණ පුරුද්ද ආයේ යනවා මතෙන්ද? පවත්වනවා කියන තැනට ගිහිල්ලා තියෙනවා, මෙහෙවනවා කියන තැනට ගිහිල්ලා තියෙනවා, මෙසේ විය යුතුයි කියන තැනට ගිහිල්ලා තියෙනවා. ඉතින් දෘෂ්ටිගත වෙලා නැද්ද? දෘෂ්ටිගත වෙලා. මේකට කියන්නේ තත්ත්‍ර තත්ත්‍රාභිනන්දනේ. නැවත නැවත නැවත නැවත පෙරලි පෙරලි මේ ඇලීමේ සහ ගැටීම කියන්නේත් ඇලීමයි. ඒ ඇලීමේ ගුණයට නැවත නැවත නැවත නැවත මේ සත්වයා පත් වෙනවා. ඉතින් අපි මේ උත්සාහ කරනවා මේ දෘෂ්ටි වලින් තොර කරන්න. සමහර වෙලාවට මේ දේශනාවම දෘෂ්ටියක් කරගන්නවා. ඒ තරම් ප්‍රශ්නයක්. මේ ලෝකේ තියෙන ඕන බැඳීමක් හිල් කරන්න පුළුවන් නැති කරන්න පුළුවන්. මේ ලෝකේ තියෙන ලොකුම බැඳීම තමයි ආත්මීය බැඳීම. වෙන වස්තුවකට නෙමෙයි, තමා කියලා මම කියලා බැඳිච්ච බැඳීම තමයි ආත්මීය බැඳීම, තමයි ප්‍රබලම බැඳීම. ලිහන්න හරිම අපහසු විශිෂ්ට ඥානයක් තියෙන තාම සියුම් බුද්ධියක් තියෙන කෙනෙකුට තමයි මේක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේකට විශේෂයෙන් අධිඥාන අධිචිත්ත කියන එක වැඩි අවධානය කියන එක යොමු කරන්න ඕන. මොකද අපි ඔරලෝසුවක් සර්විස් කරන්න ගියාම අපි දැකලා තියෙනවා ඒ ඔරලෝසු සර්විස් කරන කෙනාගේ අර මේ ඇහැ මදි වෙනවා. තියෙන ඇහැ මදි වෙනවා, ඊට පස්සේ යාට තව ඇහැක් හයි කර ගන්න සිද්ධ වෙනවා. ඒක විශේෂ ඇහැක්. අන්විශ්‍යයක් එයාගේ ඇහි සවි කරගෙන තමයි එයා ඔරලෝසුයි කුඩා නත්පන්නන්නේ. ඒ වගේ තමයි මේ මනසත් තේරුම් කර ගැනීම සඳහා ඇත්ත වශයෙන්ම ඉන්ද්‍රිය බුද්ධියට මේක කරන්න බෑ. ඉන්ද්‍රිය බුද්ධියට කරන්න පුළුවන් රූප දකින්න පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්, ගන්ධ ලබන්න පුළුවන්, රස ලබන්න පුළුවන්, ස්පර්ශ වෙන ඕනම දෙයක් එකට හඳුන ගන්න පුළුවන්. ඒවා අතීතයෙන් අනාගතයෙන් වර්තමානයෙන් හිතන්න පුළුවන්, ඒවා සැපයි දුකයි කියලා විඳින්න පුළුවන්. ඔච්චරයි. දැන් මේව ඉක්මවා යන අධිචිත්තයක් අධිඥානයක් තිබිය යුතු නැද්ද? තිබිය යුතුමයි. ඔබට කිව්වනම් මේ රූපය අඳුනා ගන්න අන්න අධිචිත්තයක් අවශ්‍ය නැහැ. තියෙන බුද්ධිය හොඳටම ඇති. ඔබ මේ දේ හොඳින් මතක තියාගන්න, මේ නම මතක තියාගන්න, මේ වර්ණයේ මතක තියාගන්න, මේ හැඩයේ මතක තියාගන්න. එතකොට මේ නූතන විද්‍යාවේ දියුණු නොකෝම ඉන්ද්‍රිය සමානයි, ඉන්ද්‍රිය සාපේක්ෂිතයි, ඉන්ද්‍රිය ගෝචරයි. එහෙත් බුදුහාමුදුරුවෝ මේ 2600කට කලින් මේක හොයාගන්න පින්නතුනේ ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවන ධර්මයක්. ඒ ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවන නිසාම තමයි සැනසෙලිදායක. ඒ නිසාම තමයි ඒකට ලෝකෝත්තර දර්ශනය කියලා කියන්නේ. ලෝකෝත්තර ධර්මය කියලා කියන්නේ ඒකට. ලෝකෝත්තර ධර්මයක්, ලෝකෝත්තර දර්ශනයක් ඒක. කියන්නේ ලෝකයට සමාන නැති. ලෝකය කියන්නේ ශරීර ලෝකය, මතක ගබඩාව, ඉන්ද්‍රිය ධර්ම ටික. ඒසා ලෝකෝත්තර දර්ශනයක් මේකයි. එතෙන්ටපත් වෙන තුරුම ලෝකෝත්තර දර්ශනය කියන්නේ කුමක්ද කියලා කෙනෙකුට තේරෙන්නේ නැහැ. කොච්චර හිතුවත් ඒකේ අඩුවක් තියෙනවා ප්‍රත්‍යක්ෂ වෙන තුරුම. උන්නේ දෝෂ ටික තියෙනවා මේ ධම්මගේ අනායට. ඒක තේරුම් කරගන්නට ඕන. සමහර උදවියට තියෙන ගැටලුව තමයි මේක ඇත්තෙම මේ තේරුම් ගන්නත් අමාරු පිරිසක් ඉන්නවා, මොකද්ද කියලා තේරෙන්නෙත් නැති පිරිසක් ඉන්නවා. ඒ අයට ටිකක් දීර්ඝ කාලීනව ධර්මයේ ඇසීමෙන් වැඩිවීමෙන් අවබෝධයටපත් වෙන්න පුළුවන්. එහෙම මොකක්වත්ම තේරිච්ච නැති අය අවුරුදු 7-8 බණහල වුණ තේරුම් ගත්ත අය ඉන්නවා. මොකද මේ පුජ්‍යල ලක්ෂණ තියෙනවනේ, උග්ගටිතඥ විපදිතඥ ඤෙය්‍ය පදපරම කියලා නේද? පදපරම වුණ බෑ, ඒගොල්ලෝ අත්හරින්නේ නැහැ. තමන් ගත්ත පදේ, තමන් ගත්ත සංකල්පේ තමයි හරි කියලා ඒක විනිශ්චයකට භාජනය කරන්න කිසිසේත්ම කැමති නැහැ. ඒගොල්ලොන්ට කියන්නේ තමන් ගත්ත දෘෂ්ටිය විනිශ්චයකට භාජනය කරන්න කැමති නැහැ. එයාට කියන්නේ පදපරම. එයා හදන්න බෑ. ඤෙය්‍ය පුජ්‍යලියෝ ටික ටික තමයි අත්හරින්නේ. විපදිතඥ පුජ්‍යලයට ටිකක් හිමින් කල්පනාවෙන් අතාරින්. උග්ගටිතඥ පුජ්‍යලය තමයි ෂණිකව ග්‍රහණය කරගෙන සත්‍යයට ඉඩ දීලා තර්ක කරනවා, වාද කරනවා, ගවේෂණය කරනවා, සාකච්ඡා කරනවා. එයා සත්‍ය හමුෙහි සිට ගන්න. එහෙම නැත්නම් ඒ එතෙන්දි Taman දෙපාරක් හිතන්නේ නැතුව, මමත්වයේ ගැන හිතන්නේ නැතුව ඒ දේ පිළිගන්න පුළුවන් බලයක් ඒ උග්ගටිතඥ පුජ්‍යලිය ළඟ තියෙනවා. ඉතින් මෙතන නැහැ ඒ උග්ගටිතඥය නැහැ. මෙතන ඉන්නේ ඔය නෙය්‍ය කියන අය ඉන්නවා. විපදිතඥ කියන අයටත් ලං වෙන අය ඉන්නවා. පදපරමියුත් ඇති නේද? ඇතික ඉන්න හොඳ නැද්ද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා පදපරමේ වුණා නම් එන්නේ නැහැ. ඉතින් ටිකක් හරි අංගිසි ලිහිලක් තියෙන නිසා තමයි එන්නේ. සමහර අයට එහෙමත් මොකක්වත්ම දෘෂ්ටියක් නැතුවත් ඉන්න පිරිස් ඉන්නවා. ඉතින් ඒ නිසා තමන් බොහොම මෙතන තියෙන ලොකුම මෙහෙවර තමයි බුද්ධිමය මෙහෙවරක් තියෙන්නේ. වෙන කාර්යයක් නෙමෙයි. ඒ බුද්ධිමය මෙහෙවර තුල තමයි ඒ ජයග්‍රහණය ලබන්න තියෙන්නේ. හැබැයි ඔබට අපි පුදුමයි කියලා කියන්නේ දැන් අනිකුත් දේශනාවන් තුලදී හරි සරලයි. ඔන්න අපිට හිත එකඟ කරගන්න ස්ථානයක් පෙන්වනවා. අන්න එතෙන්ට හිත එකඟ කරගන්න. ඊළඟට අපිට මෙනෙහි කරන්න මෙන්න මේ වචනේ. ඕම් බ්‍රහ්මන්, ඕම් ශිවා, ඕම් ඕම් ඕම් ඕම් හුම් මොකක් හරි එකක් දෙනවා. දැන් මේකේ පස්සේ මොකද්ද හාමුදුරුවනේ හිත එක කරගෙන තැනක් කියන්නෙත් නෑ, ඕම් කියලා දෙන්නෙත් නෑ, මොකක්වත් කියලා දෙන්නේ නෑ නේද? ප්‍රශ්නයක් තියෙනවා එතන. ඒව සරල භාවනා ක්‍රම. ඒව සරල භාවනා ක්‍රම. පොඩි ළමයින්ට වගේ දෙන භාවනා ක්‍රම තියෙනවා. ඒව සරලයි. එච්චර රස නෙමෙයි. මේ ධම්මග ඊට වඩා වෙනස්. ඒව ඉන්ද්‍රියන් තුලම වැඩෙන විදිය, ඒව ඉන්ද්‍රියන් තුලම ඒකාග්‍රතාව වෙන විදිය තමයි මේ භාවනාවන් වලින් තියෙන්නේ. මේ භාවනාවන් වල තියෙන්නේ ඉන්ද්‍රියන් තුලම වැඩෙන විදියක්, ඉන්ද්‍රියන් තුලම ඒකාග්‍රතාව වෙන විදියක් නැහැ. මෙතන ඉන්ද්‍රියන් හඳුන්වා දීමක් සහ ඉන්ද්‍රියන් ඉක්මවා යාමක් සිදු වෙනවා. ඒ ලබාගත් මිනිසත් භව තුල ඉඳගෙන මිනිසත් භව ඉක්මවා දැක්මක්. මිනිසත් භවට සාපේක්ෂිත දැක්මක් නෙමෙයි. මොකද්ද ඉක්මවා දැකීම? ඇයි අපි ඉක්මවා දැකිය යුත්තේ? අපි ඉන්ද්‍රියන් ඉක්මවා දැකිය යුත්තේ මේ ඉන්ද්‍රියන් තුල තිබෙන්නේ වැරදි දෘෂ්ටි, වැරදි මත, වැරදි සංකල්ප නිසා. ඉන්ද්‍රියන් වල පිරීලා තියෙන්නේ සත්‍ය නෙමෙයි. දැන් මේ ලෝකේ ආගම් කීයක් තියෙනවද? ආගම් ඔක්කොම 800ක් විතර තියෙනවා. මිනිස්සු ඔක්කොම එක නෙමෙයිද? මිනිස්සු ඔක්කොම එකයි. එතකොට ආගම් 800ක් උනේ කොහොමද? අන්න බොරුව. ඉතින් මේ ලෝකේ මිනිස්සු කෝටි 700ක් 800ක් ඉන්නවනම් භාෂාව විශාල ප්‍රමාණයක් තියෙන භාෂා ප්‍රමාණයක් තියෙන. ඇයි භාෂා විශාල ප්‍රමාණයක් උනේ? ඒක තමයි බොරුව. මිනිස්සු ඔක්කොම එකයි. ඒ මිනිස්සු තම ධර්මං කෙරෙහි, වර්ගයන් කෙරෙහි, රැටියන් කෙරෙහි, රටක් වශයෙන්, පළාතක් වශයෙන්, පුජ්‍යලියෝ වශයෙන්, කළු සුදු වර්ණ වශයෙන් පුජ්‍යල මාන්‍යම් ප්‍රභේදණය වෙන්නේ ඇයි? ඒක තමයි බොරුව. ඒක තමයි අසත්‍ය කියන්නේ. සමානයි කිව්වොත් ඒත් වැරදි, අසමානයි කිව්වොත් ඒත් වැරදි. මේ ප්‍රභේදණය සිදු කරන්නෙම අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යා සහගත ප්‍රභේදණයක්, සංස්කරණයක්. මේ ලෝකයේ තියෙන ඔක්කොම සංස්කරණයන් තුල හැදෙන අවිද්‍යා පත්‍ය සංඛාරා. ලෝකේ තියෙන ඔක්කොම සංස්කරණයන් තුල, දැන් භාෂාව කියන්නේ සංස්කරණයක්, රටක් කියන්නේ සංස්කරණයක්, චින්තනයක් කියන්නේ සංස්කරණයක්, පුජ්‍යලත්යක් කියන්නේ සංස්කරණයක්, මගේ ජීවිතය කියලා කතා කරන්නේ සංස්කරණයක්, පුජ්‍යල සංස්කරණයක්. එහෙමනම් අවිච්ඡා පත්‍ය සංඛාරා තමයි සිද්ධ වෙලා තියෙන්නේ. විද්‍යා පත්‍ය වුණොත් සංඛාර වේද? සංඛාර වෙන්නේ නැහැ. ඇයි? හේතු භංගාය. හේතු භංග වෙනවා විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙනකොටම. හේතු අවිද්‍යාවෙන් තමයි හේතු හැදෙන්නේ. විද්‍යාව ප්‍රත්‍ය වුණොත් හේතු භංග වෙනවා. භංග වෙනකොට නිරුද්ධ වෙනවා. ඒක ඇතන සිද්ධ වෙන්නේ. විද්‍යාව ඇති තැන සංස්කරණය සිද්ධ කරන්න බෑ. විද්‍යාව පහළ වුණොත් එයාට ගොඩනගන්න බෑ චින්තනය මම කියලා. මම ස්ත්‍රියක් මොයි, මා පුරුෂයෙක් මොයි කියලා ගොඩනගන්න බෑ. ඒ වගේම මම සුදු ජාතිකයෙක්, මම කළු ජාතිකයෙක්, මම දෙමළ කෙනෙක්, මං සිංහල කෙනෙක්, මං මුස්ලිම් කෙනෙක් කියලා ගොඩනගන්න පුළුවන්කම නැහැ විද්‍යාව ස්පර්ශ වුණොත්. ඒව ගොඩනගන්න පුළුවන් අවිද්‍යාව මත පමණයි. ලෝභය, ද්වේෂය, මෝහයත් ගොඩනගන්න පුළුවන් අවිද්‍යාව තුල පමණයි. විද්‍යාව තුල ගොඩනගන්න බෑ. ඇයි? විද්‍යාව නිතරම ඉස්සරහට ඇවිල්ලා කතා කරනවා. මොකද්ද කියන්නේ? මමෙක් නැති තැන කොහෙද ස්ත්‍රියක්? මමෙක් නැති තැන කොහෙද පුරුෂයෙක්? මමෙක් නැති තැන කොහෙද සුදු කළු ජාතිකයෙක්? මමෙක් නැති තැන කොහෙද දුප්පත් පොසත් කෙනෙක්? මමෙක් නැති තැන කොහෙද රටක්? මමෙක් නැති තැන කොහෙද ඉඩමක්? මමෙක් නැති තැන කොහෙද කිසිවක් කියන විද්‍යාව කතා කරනවා. එතකොට විද්‍යා පත්‍ය සංඛාරා වෙන්නේ අවිද්‍යා පත්‍යව තමයි සංඛාර වෙන්නේ. විද්‍යාව මත වෙනකොටම අරට සංස්කාරය හදන්න බැහැ. අර ඇවිල්ලා කතා කරනවා මමෙක් නැති තැන කොහෙද පුතු, මමෙක් නැති තැන කොහෙද ධනය, මමෙක් නැති තැන කොහෙද මමෙක්, ස්ත්‍රියක්, පුරුෂයෙක් කියන කතාව ආරම්භ වෙනවා. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාර වෙච්ච නිසා තමයි මේ ජීවිතේ අපි කතා කරන්නේ මගේ මගේ මගේ කියලා කතා කරන හැමදේම අපි කතා කිරීමට හේතු සාධක වෙලා තියෙන්නේ ඒ අවිද්‍යාව. ඒ අවිද්‍යාව දුරු කරන්න පුළුවන්කම තියෙන චින්තනය වෙනස් කිරීමින් නෙමෙයි. චින්තනය අතහැරීමෙන් ඉක්මවා යනවා කියන්නේත් ඒකමයි. චින්තනය අතහැරීමෙන් තමයි ඔබට චින්තනයේ නිදහස් වෙන්න පුළුවන්. චින්තනය වෙනස් කිරීමෙන් බෑ මේ විද්‍යාව උපදවා ගන්න. සම්බේ සංඛාරා අනිච්චා කියලා කියන්නේ ඕකයි. නමුත් වෙලා තියෙන්නේ මොකද, අපේ බෞද්ධයන් ඕක කියපු ගමන් අනිත්‍ය නිට්ඨය කරගන්නවා. අනිත්‍යයි කියන්නේ පරම සත්‍යලු. අනිත්‍යයි කියන්නේ අපේ දහායාදයලු. අනිත්‍යයි කියන්නේ බුද්ධාගමලු. අනිත්‍ය දේ තුල යමක් තියෙනවා නම් ඒක අනිත්‍ය නෙවෙයිනේ. අනිත්‍යයි කියන දේ තුල සංස්කාරයක් තියෙනවා නම් ඒක අනිත්‍ය නෙමෙයි. අනිත්‍යයි කියන දේ තුල වචනයක් තියෙනවා නම් ඒක අනිත්‍ය නෙමෙයි. අනිත්‍යයි කියන දේ තුල රූපයක් තියෙනවා නම් ඒක අනිත්‍ය නෙමෙයි. අනිත්‍යයි කියන දේ තුල වින්දනයක් තියෙනවා නම් ඒක අනිත්‍ය නෙමෙයි. ඒක එහෙනම් නිට්ටය. අනිත්‍යයි කියන දේ තුල ඔය කිසිවක් නැත්තම් අන්න අනිත්‍ය. දැන් හොඳට තේරෙනවනේ නේද? පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු. දැන් අදහුවත් තේරෙනව පෙරහල නැහැ කියලා. හොඳ පෙර අහන්නේ අපේ සාපේක්ෂිත ධර්ම. ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම අහන්න. මේක සාපේක්ෂිත නැහැ. සාපේක්ෂිතාවය ඉක්ම වූ ධමයක්. ඉන්ද්‍රිය විශේෂ ඉක්ම වූ ධමයක්. එහෙමනම් මෙතෙක් කාලයක් අපි අහලා තියෙන්නේ ඉන්ද්‍රියන්ට සමාන ගෝචර වෙන දේවල්. දැන් එහෙම දෙයක් නෙමෙයි අහන්නේ. ඒ නිසා පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු. පෙරහපු දෙයක් නෙමෙයි. පෙර දැකපු දෙයක් නෙමෙයි. ඔබගේ යයි ඔබ රැවටි සිටින ඔබගේ නොවන වාසස්ථානයක ඔබ ජීවත් වෙමින් සිටිනවා. ඔබගේ යයි ඔබ රැවටිලා ඔබගේ නොවන වාසස්ථානයක ඔබ ඇඳී සිටිනවා. ඒකට එක උදාහරණයක් තමයි ඔබ අහන්න ඔබේ නිවසට ගිහිල්ලා මේ බිම් කොටස මගේගේ මේ මගේ බිම් කොටසයි කියලා හිතාගෙනම රැවටිලා ජීවත් වෙලා මිය ගියපු මිනිස්සු සංඛ්‍යාව මේ ඉඩම මගේයි කියලා හිතාගෙන ඉඳලා මැරිලා ගියපු මිනිස්සු සංඛ්‍යාව කීයක්ද කියලා අහලා බලන්න. කෝටි ගණන්ක් නේ. ඒ හැම කෙනෙක්ම මගේ නොවන ඉඩමක් මගේ කියලා හිතාගෙන රැවටිලා ඉඳලා මේ ගියා. දැන් ලෝකේ මිනිස්සුන්ගේ ඔළුව මත පටවන්නේ අවිද්‍යාව. මේක ඔබේ ඉඩම. අම්මල තාත්තලාත් පටවන්නේ එහෙමයි. මේක පුතා ඔයාගේ ඉඩම. මේක පුතා මේක දුව ඔයාගේ ඉඩම. මේ පුතා ඔයාගේ රට. ඒ ඉන්දියානුවන්ගෙන් වැඩ ගන්න පුළුවන් තරම් ඉන්දියානුකම ඉන්දියාවට කවනවා. එතකොට හරක් වගේ රට වෙනුවෙන් වැඩ ගන්නවා. ලාංකිකයන්ට ඔබ ශ්‍රී ලාංකිකයෝයි කියලා කවනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ වෙනුවෙන් වැඩ කරනවා. ත්‍රස්තවාදීනුත් ඒගොල්ලොන්ගේ ආගම ජාතිය හරි මොකක් හරි එකක් තියාගෙන ඒක කවනවා ඒ මිනිස්සෙට. කවුරු පස්සේ මේ මිනිස්සුත් මරාගෙන මැරෙන මට්ටමට සූදානම් වෙනවා. එහෙනම් මේ ලෝකයා විසින් මේ ජනතාව කෙරෙහි ලෝකයා කෙරෙහි පටවන්නේ මොකද්ද? දැන් අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි හිතන ශ්‍රී ලාංකිකයෝ කියලා හිතන එක හොඳයි කියලා. ඒක හොඳයි සාපේක්ෂිත ධර්මයට අනුව ලෝකයේ තියෙන තරගකාරීත්වයත් එක්ක අනුව බලලා ලෝකෙට තරංගයක් දීලා ඒගොල්ලෝ තට්ටු 100ක් ගන්නකොට අපි තට්ටු 150ක් විතර ගොඩනැගිල්ලක් ගහුවාම ඉතින් ජයයි කියලා හිතනවා. ගුවන් පාලම් ටිකක් වැඩි වුණාම අවසානේ ගහක් කොලක් නැහැ, කොන්ක්‍රීට් ටිකක් පිටරට තියෙන අර කොන්ක්‍රීට් ටික ගෙනල්ලා මෙහෙ හැමතැනම වක් කරලා තියෙනවා එච්චරයි. මුඛන්ත මේ දියුණුවයි කියලා හොයාගෙන යන්නේ. දැන් මම ওই රටවල් දෙක තුනකට ගිහිල්ලා බැලුවේ දියුණු වෙච්ච රටක්. තවත් රටවල් කීපයකට හරි ගිහිල්ලා බලනවනේ මේ දියුණු වෙච්ච රට මොකද්ද කියලා. මට පේන විදිහට නම් දැනට මට හිතෙන ආයි අපේ ගමටම ගිහිල්ලා ඉන්නේ තමයි දියුණුම රට කියලා හිතන්නේ. මොකද ඒ ගුරු පාර, ඒ වෙල්ලි ආය, ඒ ඇලි දුලි කිමිදිලායි නාන්න තියෙන එක, ඒ වෙල්ලියායෙන් ගහගෙන එන හරි සීතල හුළඟ, මට හිතෙන්නේ ඒ ඒ එතෙන්ට යන්න සිද්ධ වෙනවා මේ රටවල් ටික ඔක්කොම බැලුවොත්. ඒක තමයි වෙන්නේ. දියුණුව තියෙන්නේ මනස තුල. මනසය තුල අවබෝධය ගොඩනැගෙන්නේ නැතුව මොන තරම් වාහන තිබ්බත්, මොන තරම් අහස සිප ගන්න ගොඩනැගිලි තිබ්බත්, මොන තරම් ගුවන් පාලම් තිබ්බත්, මොන තරම් වෙන වෙන සනීප ආරක්ෂක තත්ත්ව තිබ්බත් ඇති වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒ නියම දියුණුව තමයි බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුරුවෝ මතු කළේ. හරිම දේනේ, නෙවැරදිම දේනේ. එන ඊට වැඩි දේවල් බුදුහාමුදුරුවෝ දෙන්න තිබුණා. බුදුහාමුදුරුවෝ තමයි හොඳම දේ හොයාගත්තේ. ඒ නිසා කිව්ව ධම්මං විනානත්ති සුඛානත්ත. සුඛය කියන්නේ දියුණුවනේ. සැපේ කියන්නේ දියුණුව. ධර්මයෙන් ඇරෙන්න නම් මට මේ ලෝකේ වෙන කිසි දෙයකින් දියුණුවක් පේන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. අනිත් දේවල් නතර කරන්න කියන කාරණේ නෙමෙයි මේ කියන්නේ. ඒ වේගය එහෙම යද්දාවේ අපි තීරුම් කරගන්න ඕන සැබෑ දියුණුව කියන්නේ මොකද්ද කියලා. යම් තාක් දුර හරි වැරදිලා ඇවිල්ලා හරි ඒක තීරුම් ගන්න ඕන. විශේෂයෙන් බෞද්ධයන්ට ලෝකයේ දියුණුව ආර්ථික සංවර්ධනයක් නැති නිසා අඩුම තරමේ මානසික සංවර්ධනයේ දායාද වෙලා තියෙන ඒක හරි අපි ලබන්න ඕන. ඒක ලබන්න ඕන අපි. ඒදේ ලබන්න ඕන. හොඳයි, ගැටලු එහෙම තියෙන ඒවා ඉදිරිපත් කරන්න බලන්න. භාවනා ක්‍රමවලින් මමත්වයේ දුරු කරන්න රුකුලක් නැද්ද කියන කාරණය. කියන ප්‍රශ්නේ තමයි යොමු කළේ. භාවනාවක් කරන්නේ කවුද? භාවනාවක් කරන්නේ මා විසින්. මොනවද භාවනාව? අසවල් භාවනාව. අසවල් රූපය ඉලක්ක කරගෙන අසවල් නාමය මෙනෙහි කරමින් කාලය ගත කරනවා. එතකොට වෙන්නේ විසුරුණු මනස එක මමංකාරයක් තුල ඒකීය රූපයක් සහ ඒකීය නාමයක් තුල වඩනවා. දැන් ලෝකේ භාවනා ක්‍රම ගොඩාක් තිබ්බට ඒ භාවනා ක්‍රම ඔක්කොගේම මෙන්න මේ ලක්ෂණ සමාන ලක්ෂණ තියෙනවා. මොකද්ද ලක්ෂණේ? කුමන හෝ දෙයක් මෙනෙහි කරන්න දෙනවා. ඒක ඕම් කියනවා, හූම් කියනවා, එහෙම නැත්තම් වෙන වචනයක් කියනවා, මොකක් හරි ආලෝකෝ කියනවා, තේජෝ කියනවා, වායෝ කියනවා, මොකක් හරි මේ කියවන්න දෙයක් මෙනෙහි කරන්න මොනවා හරි වාචික මාදයක් දෙනවා. එන්න එක ලක්ෂණයක්. ඊළඟට දෙනවා අරමුණු කරගන්න වර්ණයක්, හැඩයක්, මොනවා හරි දෘෂ්ටියක්, එහෙම නැත්තම් මේ ශරීරාංගවල කොයි බහරි ස්ථානයක් දෙනව අරමුණක් වශයෙන්. එතකොට අර මෙනෙහි කිරීම ගණන් ගන්නේ නාමීය ආමන්ත්‍රණය. ඒ ආමන්ත්‍රණේ යම් ඉලක්කයක් කරා යොමු වෙනෝ රූපයක් වර්ණයක් කරා. මෙන්න මේ දෙක සම්බන්ධ වෙලා තමයි ලෝකේ ඕන භාවනාවක් හැදෙන්නේ. එහෙම නැත්තම් මෙනෙහි කිරීමක් පමණක් තියෙනවා, එහෙම නැත්තම් රූප මාත්‍රයක් පමණක් තියෙනවා. එහෙම නැත්තම් මේ නාම රූප දෙකම සම්බන්ධ කරලා මේ විදියට එක දිගටම අර සිත එක එක දේවල් හිතන්න පුරුදු වෙච්ච එක දෙයක් හිතන්න දෙනවා. ඒක හරියට අර මොටෝ සයිකලයක් හැමතැනම දූදුවා තියෙන මොටෝ සයිකලෙට මේ ස්ටෑන්ඩ් එක ගහලා එක දණ ස්ටාර්ට් කරලා රෝදි කරගෙන ඉඳ හරිනවා වගේ. ඊට පස්සේ වේ යනවා, ගියාට එයා එක තැන ඉන්නේ. ඒ වගේ මේ භාවනාවල් තුල සිද්ධ වෙන්නේ තියෙන සිතම එකක් තුන වදනවා, එකක් තුන ඝන කරනවා. ඒක පුතඥ ජීවිතේ සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. සමහර අයගේ ජීවිතේ පාපය මත ඝන වෙනවා, සමහර අයගේ ජීවිතේ පින් මත ඝන වෙනවා. එතකොට පිනට පින පින් විපාක හම්බ වෙනව, පවට පව විපාක හම්බ වෙනව. මනස ඉක්මවාලීමක් සිද්ධ වෙන්නේ නැහැ කිසිම භවනාවකින්, කිසිම වෘතයකින්, කිසිම සීලයකින් මනස ඉක්මවීමක් කරන්න බෑ. මට පෙන්වන්න බුදුහාමුදුරන්ගේ එක සූත්‍රයක් පෙන්වන්න, මේ සූත්‍රයේ දේශනා කිරීමට මත්තෙන් පන්සිල් සමාදන් කළා මුලින් සරියුත් හාමුදුරු, ආනන්ද හාමුදුරු, ඈ මහා කාශ්‍යප රහතන් වහන්සේ මෙන්න මේ පන්සිල් සමාදන් කිරීම බාර දුන්නා කියලා තියෙන තරම් මට පෙන්න නැහැ. පෝය දවසට ඔක්කොම ගෙනල්ලා අටසිල් සමාදන් කරෙව්වා බුදුහාමුදුරුව කියලා මට තියෙන එක තැනක් හොයලා ගෙනල්ලා දෙන්න ත්‍රිපිටකේ. කිසිසේත්ම නැත. අප විනයක් පැනෙව්වා. විනය කියන්නේ සීලය නෙමෙයි, ආරාමයක් තුල පවතින ඕන ක්‍රම වේද. ඒ මෙහි ඉතින් නීති පැනෙව්වා. අර ගඟෙන් නාන්න එපා, මේ ගඟෙන් නාන්න, අර පැත්තට යන්න එපා, මේ පැත්තට යන්න කියලා රටගුණක් තියෙනවනේ නීති. ඉතින් මේ නීති වලට අනුගතව ආරාමයක් තුල, ආයතනයක් තුල පොඩි නීති ටිකක් තියෙනවා. දැන් අද තිබුණ නම් එහෙමයි මේ සෙල්ෆෝන් වේරමණී සික්ඛාවදන් සමාදියාමි කියලා සමාදන් කරවන්න වෙනවා. භාවනා වැඩසටහන් කරනකොට මේ සෙල්ෆෝන් පාවිච්චි කිරීමෙන් වළකින්න කියලා. ඉතින් ඒ නිසා මේ එහෙම එකක් නැහැ. අර යම්කිසි රූල්ස් තිබ්බා, විනයක් තිබ්බා, එහෙම නීති තිබ්බා, එහෙම නැතුව මොකක්වත් තිබ්බේ නැහැ. එහෙම නැතුව බුදුහාමුදුරන්ගේ එහෙම දෙයක් තිබෙන්නේ නැහැ. මොකද ධර්ම විනය, ධර්මයේ ගොඩ නැගෙන කොටම තමයි පුජ්‍යලය ඇතුළ විනය කියන එක පහළ වෙන්නේ. එහෙම නැත්තම් මිනිස්සෙකුට තියෙන්නේ ඒ මිනිස්සෙටම පාලනය කරගන්න බැරි මනසක්. හැමෝම කියන්නේ එහෙමයි. මට දැන් උන තරහ ගිහිල්ලා තියෙනවා. මට තරහ වාලනය කරගන්න අමාරුයි. මාව තරහ ගස්සන්න එපා. ඒ එහෙම කියන්නේ. එයාලා ඒක තරහ පාලනය කරගන්න අමාරු වෙනවා. දැන් බුද්ධිමත් අය නම් එක්කෝ ඒක ඇහෙන්නේ නැතුව ඉන්න යනවා. නැත්නම් පොඩ්ඩක් එතනින් ඉවත් වෙලා ඉන්නෝ සංසිඳව ගන්න. මොකද එයාම දන්නෝ එයාට මේ මනස පාලනය කරගන්න බැහැ කියන කාරණේ. භාවනා වශයෙන් වඩන්න කලින් මුලින්ම තියෙන්නේ බුදුදහමේ තියෙන විදර්ශනාව. පළවෙනි මාර්ගඥානය කරා පැමිණෙන තුරුම තියෙන විදර්ශනාව. ඒ විදර්ශනාව කියන තත්වයෙන්ම තමයි පළවෙනි මාර්ගඥානය ලබන්නේම. ඊට පස්සේ ලැබෙනවා එයාට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්තා ජීවායාම සති සමාධි කියන ඒ අටේම ඥාතිත්වය ලැබෙනවා. ඊට පස්සේ තමයි මේ ඥාතිත්වය තුළ අන්තරික්ක සමාධිය කියන එකක් හම්බ වෙනවා. අන්තරික්ක සමාධිය කියලා කියන්නේ අර මෙනෙහි කරන වචනයක් නෑ. ග්‍රහණය කරන සංඥාවක් රූපයක් නෑ. අතරක් නෑ. අරකේ අතරක් තියෙනවා. දෙකක් තියෙනවනේ, කොන් දෙකක් තියෙනවා. මේක අන්තරික්ක සමාධියක්. අතරක් නැති. අතරක් නැති සමාධියක් ලැබෙනවා. බර වැඩිද මන් දන්නේ නෑ. සමාන ඉදනේ. මේ මේ මේ මේ සමාධියේ ඊළඟට වැඩෙන්නේ. මේක අසංඛාරික නිරෝධ සහගත අවේදීත සමාධියක්. අර අනිකුත් සියලුම සමාධි වේදීතයි. වෙයි තියෙන සුඛ වේදනාවක් තියෙනවා. සමාධි වැඩෙන කට්ටිය ඉන්නෝ ඒකට අහුවෙලා හරි සනීපට පුරුදු වුණාම ඒක දිගටම වැඩනවා. අර සනීප ලබා ගන්න, සතුට ලබා ගන්න. ඒ හැදේ. ඒක අබ්බැහි වුණොත් එහෙම අබ්බැහි වුණාම තමයි ඒකට යනවමයි. ඊට පස්සේ ඒක Tamanta මේ නැතුව බැරි දෙයක් බවට පත් වෙනවා. මනස වෙනස් කියලා තේරෙන්න පටන් ගන්නවා. හරි අමානුෂික දෙයක් සමාධිය වඩා ගන්න ඕනේ. වඩනවා අර සුවේ නිසා. අතන අන්තරික්ක සමාධියක් තියෙනවා. පුජ්‍යලේක් නේ, වඩන කෙනෙක් නේ, වඩන දෙයක් නේ. ඒ අන්තරික සමාධියේ ස්වභාවය. මෙනෙහි කරන වචනයක් නේ, ග්‍රහණය වෙන රූපයක් නේ. ඒක තේරෙන්නේ නැහැ නේද එච්චර? ඒක තේරෙන්නේ නැත්නම් ඒක ලැබුවට පස්සෙම තමයි ඒක දන්නේ. මෙන්න මේක තමයි මේ කියන සමාධිය කියලා. ඒ සමාධිය තමයි එතන ඉඳලා වැඩෙන්නේ. අනිකුත් මාර්ගඵල දක්වාම වැඩෙන්නේ ඒ ලෝකෝත්තර සමාධිය කියලා තේකර කියනවා. ඒ ලෝකෝත්තර සමාධි භාවය තමයි භාවනා භාවිතා බහුලී කතා කියලා කියන්නේ. අර මෛත්‍රී කියන එක හඳුන්වලා දෙන තැනත් ලස්සනට කියලා තියෙනවා. මොකද මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය. මහණෙනි මෛත්‍රිය කියලා කියන්නේ චේතෝ විමුක්තියටයි. එහෙම නැත්නම් අර අන්තරික සමාධියට. චේතෝ විමුක්තිය. ඒ කියන්නේ මෙනෙහි කිරීමක් නැහැ, අරමුණු කිරීමක් නැහැ. චේතෝ විමුක්තිය. අන්න භාවිතා බහුලී කතා. ඒක ඉතින් මාර්ගඥානයත් එතකොට හම්බ වෙලා චේතෝ විමුක්තිය දකින්නවත් සමගම මාර්ගඥානය. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැතුව සත්බුද්ධලාත්ම දුස්තියෙන්තර ලෝකේ දැකීමේ ඥාන දර්ශනයේ තෙන්දර පහළ වෙලා අන්න එයාට විතරයි මෛත්‍රිය කියන එක තියෙන්නේ. අනිත් කිසි කෙනෙකුට මෛත්‍රිය නෑ පින්නතුලේ. අනිත් අය ඔක්කොටම තියෙන්නේ කරුණාව. කරුණාව තියෙන්නේ. ඒ කරුණාව දක්වන්නේ හේතුපාදක පදනම් කරගෙන. ඒ කරුණාව මොනවා හරි හේතුවක් පදනම් කරගෙන සිද්ධ කරන්න වෙනවා. නාවික හමුදාව රැවුලවවන්නේ ගෙවෙන නිසා. ගුවන් සේවිකාව හිනා වෙන්නේ ගෙවෙන නිසා. පිළිගැනීම් නිලධාරීනි හිනා වෙන්නේ ගෙවෙන නිසා. ඉතින් කරුණාවත් මොකක් හරි හේතුවක් නිසා කරන්න වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රිය කියන එක හඳුන ගැනීම ඉතාම වැදගත්. චේතෝ විමුක්ති අයමන්ති මා ජහාති නත්ති ධානි පුනබ්බව. චේතෝ විමුක්ති. එතකොට චේතනාව කියන්නේ මොකන්ද? මේ මේසේ මගේ ඒක චේතනාව. මේ මේසේ අනුන්ගේ. එතකොට ඒක චේතනාවද නැද්ද? ඒකත් චේතනාව. මේක අනුන්ගේ කියලා දෙයක් තිබුණොත් මම මේක පාවිච්චි කරන්නේ අනුන්ගේ දෙයක් හැටියට පරිහරණය කරනවා. එතකොට දෙයක් එක එකයි පුරුදු වෙලා තියෙනවා. තමන්ගේ දෙයටත් වඩා හොඳින් පරිස්සමෙන් පරිහරණය කරන්න ඕන කියලා අනුන්ගේ දෙයක්. සමහර අය පුරුදු වෙලා තියෙනවා තමන්ගේ දෙයක් තරම් උනන්දුවෙන් අපි පරිහරණය කළ යුතු නෑ අනුන්ගේ දෙයක් කියලා. සමහර අය තමන්ගේ දේනේ හා එච්චරව කවදහනයක් ඕනේ නැහැ, කැඩුනත් එකයි නැතත් එකයි කියලා පරිහරණය කරනවා. එහෙම එක එක චින්තන ප්‍රභේද වෙන තියෙනවා. නමුත් කුමන හරි දෘෂ්ටියකින් ඔන්න පරිහරණය කරන්න මේක පුරුදු වෙනවා. මේක අනුන්ගේ, මේක මගේ. ඕක තමයි චේතනාව. එතකොට චේතෝ විමුක්තියකටපත් වෙච්ච කෙනෙක් මේ තාම ගැඹුරු එකක් මම මේ සරලව මේසේ කරගෙන ආවේ. මේක මගේ නෙමෙයි, වෙනාන් කෙනෙක්ගේද නෙමෙයි. එතකොට මේක පරිහරණයක් තියනවද? නෑ. පරිහරණය කියන එක ආරම්භ වෙන්නේ මේක එක්ක මගේ වෙන්න ඕන, එක්ක අනුන්ගේ වෙන්න ඕන. මේ ලෝකේ තියෙන ඕනම දෙයක් කියයි මේක මගේ, මේක අනුන්ගේ කියයි. මේක මගේ ඊටම අරක අන් අයගේ ඊටම. මේක මගේ වාහනේ, අරක අන් අයගේ වාහනේ. චේතනාව තියෙන උතන මේක මගෙත් නෙමෙයි නම්, වෙනාන් කෙනෙක්ගේ නෙවෙයි නම්, එතන චේතනාව නැහැ. එතකොට යාන පරිහරණයක් නැහැ. එහෙනම් මම මේ මේසි පරිහරණය කරන්නේ නැහැ. ඉතින් ඔබ වහන්සේ කිස්සහ වෙ තියෙන්නේ ඒ තිබුණාට මම පරිහරණය කරන්නේ නැහැ. ඒකනේ බුදුරු දානේ වැළඳන්නේ, වඩින්නේ, කතා කරන්නේ, සැදෙන්නේ. බුදු කෙනෙක් කරපු කිසිම සේවාවක් නැහැ. එහෙනම් ඔය කරලා තියෙන්නේ ඒ පුතජන අපි කළොත් නම් අපි මා විසින් කරන ලද සේවාව එක්ව අවසානේ හූල්ලනෝ අනේ මට සේවාවට සම්මානයක් හම්බුන්නේ නැහැ, ඇගෙීමක් කළේ නැහැ, වටිනාකමක් දුන්නේ නැහැ කියලා. අනග්ගහිත චිත්තයෙන් තමයි ඒක සියලු දේම සිද්ධ වෙන්නේ. දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඇයි? මේක මගෙත් නෙමෙයි, අන් අයගෙත් නෙමෙයි. චේතෝ විමුක්ති දර්ශනයෙන් යුක්තව. ඒ උන්වහන්සේලා කර නොකල සේවාවක් නැහැ. කළ යුතුයකමක්වත් අයුතුයකමක්වත් නැහැ. කළ යුත්ත කලා ඒ ධර්මයේ අවශ්‍ය පිරිසකට අවබෝධ කර ගැනීම සඳහා නුවණින් දැක්කොත් එතෙන්ට ගිහිල්ලා අනුශාසනා කළා. එහෙම නැතුව කටයුතු කළේ නෑ. සුදුසු කාලේන කම්බලාගෙන ඉඳලා සුදුසු අවස්ථාවේදී දැන් සමහරලාට මොනවා හරි සම්නිපාත රෝග හේමේ හැදුනහම වෛද්‍යවරු නේද එක එක කණ්ඩායම් වශයෙන් ගිහිල්ලා පළාත් වලට ගිහිල්ලා බෙහෙත් දෙනවා. ඉතින් ඒ කාලේ එනකන් ඉන්නෝ ඉතින් ඒ වෛද්‍යවරු. එහෙම නැතුව අනිත් කාලයට ගිහිල්ලා බෙහෙත් දෙන්න යන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේත් එහෙමයි. මේ නිවන් ධර්මයේ හොයන දුක වෙලෙන දුකින් පීඩා විඳින මිනිස්සු පටාචාරල අඟුලිමාලල සුනීත සෝපාකල වගේ අය හම්බුනාම ලෙඩ්ඩු නේ, ඒ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවා. මානසික ලෙඩ මේ ලෙඩ්ඩු තමයි ඔක්කොම සෝපත් කරේ. දැන් වෙලා තියෙන ලෙඩේ ආත්මය කරගත්තට පස්සේ ඉතින් ලෙඩක් නෙමෙයිනේ ඒක. ලෙඩේ ආත්මය කරගන්න. ඊට පස්සේ ඒක එයාගේ ජීවිතේ බවට පත් වෙනවා. ඒකයි නැති කරන්න බෑ. දැන් ඔය මේ අවිසාවේල පැත්තේ යනකොට ඉන්න ලනු පිස්සේ. එයාගේ වැඩේ හැම තැනම තියෙන ලනු කෑලි අරගෙන ඇඟ පුරාම අරඟුලි මාල වගේ හැම තැනම ගැට ගහ ගන්නවා. ඔය එක ලනු කෑල්ලක් හරි ඉදිරියොත් එහෙම ඉවරයි. අතාරින්නේ නැහැ. ඒක එයාගේ ආත්මය සහ ජීවිතය සහ පැවැත්ම සහ හැඩය සහ ලක්ෂණය සහ ඔක්කොම කරගෙන ඉවරයි. දැන් පුතජන අනිත් මිනිස්සුත් ලෝකේ ඉන්න අනිත් සියලු දෙනාත් එහෙමයි. ඒ මගේ කියලා ගැට ගහගත්ත කිසිම ලනු කෑල්ල අතරින්නේ. ඒ රදින් අල්ලගෙන ඉන්නේ. දැන් මම කියන්නේ මේ අතහැරීම කියන එක අපූර්ව තැනකින් ඒක සිදු වෙන්නට ඕන. මේක මගේ හරි අනුන් දැන් මේක මගේ කියන සන්තකයේදී තිබිලා මම මේක අනුන්ගේ කියන චේතනාවට මාරුණයි කියලා ඒක අතහැරීමක් නෙමෙයි. තමන් වීදම් කරලා පන්සලේ ගාන්ට අරගුණක් හදලා තමන් ඒකේ බෝඩ් එකක් ගැහුවා ගහලා පන්සලේ ඉඳිමි. එහෙම නැත්නම් බෝඩ් එකක් නොගහ හරි සිටීම තුළ එතන අතහැරීමක් සිදු වුණයි කියලා මට කියන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. චේතනාව අනුව තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. මොනම ආකාරයකටවත් වෙන අන්න ආකාරයකට අතහැරීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි දන්න එක පිරිසක් ඉන්නවා උන්ට මේ භාවනා මධ්‍යස්ථාන එහෙම ගොඩනගන්න මේ උදව් කරපු අම්ම කෙනෙක් ඉතින් මේ ගියා. මේ ගියාට පස්සේ මේ අපේ ගම්පලාතේ ඒ අම්මා මේ ඊළඟට මේ අසුභාත්මයක් ලැබුවා. මොකද ජීවත් වෙලා ඉන්නකනොත් අපිට ඒක දකින්න ලැබුණා. මේ ඒ කරපු හැම දෙයක් තුලම එයා ලොකු මාන්නයක් ඇති කරගෙන හිටියේ. විතරම මම තමයි අහවල් තැනට ඉඩම් පූජා කළේ. මම තමයි අහවල් චෛත්‍ය හැදුවේ කියන මේ නිකන් අර හොස්සලගින් මැස්ස යන්න බැරි තත්ත්වෙට මේ හරි උද්දච්ච කමකින් හිටියා. දැන් පිළිකා රෝගයකින් මැරෙන මහත්මයෙකුත් එහෙම කිව්වා මට අවසාන කාලයේදී ඇවිල්ලා. එයා කියනවා හැමදෙරේ අපිට බලය තිබුණා, නිලය තිබුණා, ධනෙ තිබ්බා ඕන තරම්. අපි හාමුදුරුවරුත් අපේ යටතේ අපි තියාගෙන හිටියේ. අපිට ඕන විදිහට පාලනය කරේ. හාමුදුරුවරුත් නැගිටලා අපිට පුටුව දෙනවා ගියාම. මොකද අපිට එහෙම තිබ්බා. ඒ නිසා ඉතින් අපි අර ඒකෙන් ඉදිමිලා හිටියා. ඉදිමිලා අපි ජීවත් වුණා. දැන් හාමුදුරුවනේ මට වෛද්‍යවරු කියලා තියෙන මාස 6යි තව ජීවත් වෙන්න පුළුවන්. දැම්මට වෙනදට වඩා ලස්සන බෝධීන් වහන්සේ නමක් පේනවා. මේ වගේ ලස්සනට ඉස්සර පෙනුන්නේ නැහැ. වෙනදට වඩා ලස්සන හාමුදුරුවරු මට පේනවා. ඉස්සර මෙහෙම පෙනුන්නේ නැහැ. ඇයි? අර උද්දච්ච කමෙන් දිමිලා හිටියේ. වෙනදට වඩා හාමුදුරුවන්ගේ බණ හරිම මිහිරි. දැන් මගේ වචන කීපයකින් මේ පුදුම විදියට පැහැදිලා මේ මාව බලන්න වෙනෝ භාවනා මධ්‍යස්ථානයට. ඇවිල්ලා කියනවා මට ජීවිතේම ඇහුණු ලස්සන වචන කීපෙලු. බලන්න ඒක එතුමර දැනෙන කොච්චර කල් ගිහින්ද තියනවාද. ඊට පස්සේ මගෙන් ඉතින් අහනෝ භාවනාවක් මට කරන්න කියලා දෙන්න කියලා. කන් ඇහෙනවත් අඩුවේ එතකොට. එතකොට මොකද්ද මට කියන්න තියෙන එකම දේ? මං කිව්වා ඔබට ඉතාම සරල දෙයක් මම දෙන්නම්. මම බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා අර බෝධිය දිහා බලාගෙන ඉන්න. දැන කරන් දෙන්නේ බෝධීන් වහන්සේ දිහා. එයා හිතුවේ නෑ ඒක මේ මොකද්ද භාවනාවක් කියවක කියලා හිතුවා. නමුත් එයා මං කිව්ව නිසා කළා. හම්දුරු කියන නිසා මම කරන්නම් හා. අර ගෞරවයක් තියෙන නිසා මේ නැත්තම් මොන සරල වැඩද ඒක? නේද? නමුත් එයා කියන හාමුදුරේ මං හිතුවේ නැති විදියට මගේ මනස වෙනස් වුණා. මට බෝධිය දිහා බලාගෙන ඉන්නකොට මම කරපු පොඩි පොඩි හොඳ හොඳ දේවල් මට මතක් වෙන්න පටන් ගත්තා. ඈ අපි කරපු හොඳ හොඳ පොඩි දේවල් තිබුණා. ඒව මට මතක් වෙන්න පටන් ගත්ත ඔක්කොම මගේ මනස පිරිසුදු වුණා. මම කොහොම දිගටම බලාගෙන ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? යාට ඒ ආශ්‍රිතව අර ඉන්ද්‍රියන් තුලම හොඳ මතු කළා. මට ඉන්ද්‍රියන් ඉක්මවන්න බෑ දැන් මෙයාගේ. කන් ඇහෙන්නේ නැත්තම් කල්පනාව පැත්තකට ගිහිල්ලා තියෙනවනම් දැන් මට මෙයා ඉන්ද්‍රියන් ඉක්මවා යන්න බණක් මට කියන්න බෑ. මට පුළුවන් ඉන්ද්‍රියන් තුල හොඳ මතු කරන්න පුළුවන්. අන්න ඉන්ද්‍රියන් තුල හොඳ මතු කළා. එච්චරයි. දැන් ඒ අය නැහැ. දැන් ඒගොල්ලෝ මේ පරිලෝකේ ඉහිලා දැන් ගොඩක් කාලයක්. ඉතින් ඒ වගේ. ඒ නිසා මේ ඥානණය කල්පනා කිරීමේ ශක්තිය වයසට යනකොට විශේෂයෙන් දුර්වල වෙනවා. තරුණ කාලයේදී මේ ධර්ම ගවේෂණයේදී ඒ අවබෝධය සඳහා තමන්ගේ කාලය වැය කරන්න ඒ මොනවා හරි නොතේරෙන දෙයක් තිබුණොත් අතහරින්න එපා. පූර්ණ අවබෝධ වෙනතුරු මේ දේ ඔස්සේ යන්න. ඒ සබ්භාවනා කියන ඒව තිබුණා ඉන්දියාවේ එද බුද්ධ කාලයට කලිනුත් තිබ්බා. වෙන ආගම් වලට අයිති භාවනා ක්‍රමක් තියෙනවා. ශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වයින් එක එක මනෝභාවයන් ගොඩනගනවා පමණයි. මේකප් එකක් දානවා විතරයි. දැන් මේකප් කරන්න පුළුවන් එක එක විදිහට. ලස්සනටත් පුළුවන්, කැතටත් පුළුවන්, යක්කුවගෙත් පුළුවන්. නේද? වයසක පේනුමක් එන්න මේකප් කරන්න පුළුවන්, තරුණ වෙන්නත් පුළුවන්, ඔබ හදන්න පුළුවන්. ඒ වගේ අර මනස මේකප් කරනවා. එහෙම කළා වැඩක් නැහැ. මනස හැඩගස්සගෙන ඉඳලා වැඩක් නැහැ. එහෙම භාවනාවන් වලින් කරන්නේ ඒක. මේක මනස හඳුනා ගැනීමත් මනස ඉක්මවා යෑමත් සිදු වෙනවා. මනස ඉක්මවා ගියපු ඒ ඥාන දර්ශනය දිහත් කරන සැනින්ම මනසේ තියෙන අවිද්‍යාව කියන අන්ධකාරයට ක්‍රියා කරන්න බැරි වෙනවා. ඉන්ද්‍රිය සාපේක්ෂිත චින්තනය මෙතන රජ වෙලා ඉන්නේ. ඒ රජුරුව යටපත් කරන්නට බුදුරජුන්ගේ බලය ගේන්න ඕන. සම්මා සම්බුදුරජුන්ගේ බලය ගෙනාවොත් ඉන්ද්‍රිය රාජ්‍යත්වය පහළ දාන්න පුළුවන්. එච්චරයි තියෙන්නේ. අපි අපේ කියලා හිතාගෙන හිටියද මම ජීවත් වෙනවා මගේ කියලා හිතාගෙන හිටියද ඇත්ත වශයෙන් බුදුහාමුදුරුව පෙන්වලා තියෙන කාරණේ තමයි අපි අපේ මගේ කියලා ජීවත් වුණාට අපි ඇත්ත වශයෙන්ම අපෙත් නෙමෙයි මගෙත් නෙමෙයි අපි සේවකයෝ. ඉන්ද්‍රියන් පහේ සේවකයෝ. ශරීරේ සේවකයෝ. මනසේ සේවකේ. මේ අපිට ඕන දේවල් නෙමෙයි අපි කරන්නේ. ඒ ඉන්ද්‍රියන් වල තියෙන ආතතිය නිවනෝ. ආතතිය නිවනෝ. දැන් ඇත්ත වශයෙන් දැන් අපි අපිටත් බලත් තියෙනවනේ. ඉතින් මම කල්පනා කරනවා මට ඕන වරද කන්නේ. ඇත්තටම නෑ. බඩට ඕන නිසා කන්න වෙනවා. උදේට නැගිට්ටා මූණ හොදන්නේ මට ඕන නිසා. ඒක දැන් මට ඕන නිසා කියන මට්ටමින් අපි ඒක කළත් ඇත්ත වශයෙන් මට ඕන නෑ අපිට මේ කරන්නේ ඒක. නමුත් ඒක අපි අර මගේ කියලා කරගත්තට පස්සේ ඒක මගේ කියන හැඟීමෙන් කරනවා. අපිරිසුදු වෙලා ඒ නිසා කළ යුත්තක් බවට පත් වෙනවා. ඒ වෙනස් කරන්න කියන එක නෙමෙයි කතාව. ඒ සම්මුතිය කියන කතාව එක. සම්මුති පැවැත්ම කියන එක එක කාරණයක්. ඒක හේමයේ විදියටම අපි ක්‍රියාත්මක විය යුතුයි. ඒව ගැන අව탁සේරුවක් හරි වෙනස් වීමක් හරි කළ යුතු නැහැ. මේ පෙන්වන්න හැදුවේ අපි අපේ කියලා හිතාගෙන හිටියට අපි සේවකයෝයි කියන කතාව. ඒක තේරෙන්නේ ධර්මය හොඳටම අවබෝධ කරගත්තට පස්සේ. ඒක උදාහරණයක් දක්වලා තියෙනවා. දැන් තුවාලයක් හැදෙනවනේ කකුලේ, හරි අතේ පයි හරි තුවාලයක් හැදෙනවා. ඉතින් තුවාලේ හරි ආදරෙන් පරිස්සම් කරනවා, කාටවත් හැප්පෙන්න දෙන්නේ නැහැ, මැස්සෙකුට වහන්න දෙන්නේ නැහැ. ඇත්ත වශයෙන් අපි කරන්නේ සේවාවක්. එතකොට ඒතර තුවාල වෙනුවෙන් සේවාවක් කරන්නේ, ඒක මගේ කරගෙන අපි ඒක කරන නිසා මගේ තුවාලේ මම පරිස්සම් කරනවා කියන ගුණයක් එතන තිබුණත්, ඇත්ත වශයෙන්ම අපිට තුවාලයක් අවශ්‍ය, මගේ උමනාකමට මං හදාගත්තෙත් නැහැ, මගේ උපනාකමට මේක පවතින්නෙත් නැහැ, ඒත් මම මේක පරිස්සම් කරනවා හොඳ කරගන්න. ඕකම තමයි මනසත් එහෙමයි, ජීවිතෙත් එහෙමයි. මනස කියන්නේ තුවාලය, ශරීරය කියන්නේ තුවාලය. ඒක අර තුවාලයක් පරිස්සම් කරනවා වගේ පරිස්සම් කරනවා මගේ කරගෙන. හැබැයි ඇති තුවාලයකට කරන බැඳීම සුවපත් කර ගැනීමට කරන බැඳීමක් වෙන්න ඕන. සුවපත් කර ගැනීමට, ඒ වගේ අපිත් අපේ මනසට අපේ ජීවිතයට අපි බැඳීම ඇති කර ගන්න ඕන. ඒක සුවපත් භාවය කරා ගෙනියන බැඳීම. පෙන්නන මේ මාර්ගය තුල විමර්ශන බුද්ධියෙන් ඔබ ගමන් කරන්න. එහෙම නැතුව අපිට කෙලවර දැකලා ගමන ආරම්භ කරන්න බෑ. දැන් අපි සිරිපාද ගියපු නැති කෙනෙකුට මෙතන ඉඳලා සිරිපාද යන විදිය මම මුල් ටික කියලා දෙනවා. මෙතනින් අතුරුගිරියට යන්න, ගොඩගමට යන්න, ඈ රත්නපුරේ හරහා මේ කැමැති පැත්තකින් ඒ යන්න කියලා උන්න පාරක් කියලා දෙනවා. එතකොට නමුත් එයා කොහොමද පේන්නේ නැහැ නේ, එහෙම ශ්‍රීපාදයේ පතුලයක් පේන්නේ නැහැ නේ කියලා මෙහේ ඉඳන් හීනමවන්න ගියොත් යන්න බෑ. ඒ කියන විදියට මේ මෙහෙවීම තමන්ගේ බුද්ධිම වශයෙන් කරගෙන ගියොත් තමන්ට අවසානයේදී දෙන්න පුළුවන්. මොකද එක බත් විඩක් කැවෙ නැති කෙනාට අනිත් බත් විඩ කොහොමද කවන්නේ? පිඟාන පිටින් එක සැරේ කන්න හිටියොත් එහෙම කන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අනුපුබ්බ කිරය, අනුපුබ්බ ප්‍රතිපදා. අද ඔබට තේරුම් ගත හැකි දේ අද තේරුම් ගන්න. අද ඔබට ධර්මයේ වෙනුවෙන් කළ හැකි දේ අද කරන්න. ඒකයි ධර්මයෙන් පරිණත වීමට මාර්ගය. ධර්මයෙන් පෝසත් වීමට උපකාරක වෙන ක්‍රමය. නොසිතන වෙලාවක ධර්ම අවබෝධය තමගේ ජීවිතේ කරා පැමිණෙන්නේ. අපි වුණත් මේ මං අද අවබෝධ කරගෙන එනවාමයි කියලා කියව එක නෙමෙයි. නොසිතූ වෙලාවක, නොසිතූ පරිදි සුදුසුකම මාතුල ගොඩනගෙනකොටම ඒ සුදුසු පරිසරයට, සුදුසු අවකාශයට ඒ ධර්මයේ පැමිණියා. මේ දේශපාලන ධර්මයේ තුල සුදුසාර සුදුසු තැන නැති වුණාට ලෝක ධර්මයේ තුල සුදුසාර සුදුසු තැන තියෙනවා. තමන්ගේ මනස ලෝකෝත්තර භාවයට සුදුසු මට්ටමට බලය ගොඩ නැගුණොත් එතෙන්දී ඒකාන්තයෙන් තමයි ලෝකෝත්තර භාවයට යනවා. දැන් මෙතන තියෙන ඇලීමේ ගැටීමේ වේගය සහ ඇලීමේ ගැටීමේ තොර වූ වේගය කියන වේගාන්ත දෙකක් තියෙන්නේ. මේ වේගාන්ත දෙකේ බර අනුව තමයි තමන්ගේ තරාදිය තීරණය කරන්නේ. තමන් ඇලීමේ ගැටීමේ කියන අකුසල පාර්ශවයේ ඉන්නවද, ඇලීමේ ගැටීමෙන් තොර වූ කුසල පාර්ශවයේ ඉන්නවද කියන එක. ඉන නෙමේ උපකාරක වෙන්නේ නිවන් දකින්න. දැන් ඔය ගොඩාක් අය ඉතින් එක එක දේවල් කියලා පින් කියලා මොනෝද මොනෝද වගේක් කළාට ඒක නෙමේ උපකාරක වෙන්නේ. උපකාරක වෙන්නේ අර අනග්ගහිත චිත්තේ ඇතිවෙන්නා වූ අවේදීත කුසලය, ලෝකෝත්තර කුසලය. පින නෙමෙයි, පින කියන්නේ හදවතේ පිනය. පින ඕන පැවැත්මට. ඒක නරකයි කියන්නේ පැවැත්මට ඕන. පැවැත්මට බලපානවා, පවත් බලපානවා, පිනත් බලපානවා. මේ නැවැත්මත් පුන්නේ පාප පහේනස්ස, පින් පව් දෙකම නැසන තැන තමයි ලෝකෝත්තර භාවය ලැබෙන්නේ. පිනේ පවේ ඉල්ලලා ඉන්නකම් ලෝකෝත්තර භාවය හම්බෙන්නේ. පින පව දෙකම නැසනකොට ලෝකෝත්තර භාවය ලැබෙනවා. එතකොට පින පව සම්බන්ධයි පැවැත්ම තුල, පින පව ඉක්මවා යනවා නැවැත්ම තුල. එතකොට සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් ආ එහෙනම් මම පින් කරන්නත් හොඳ නැහැ, පව් කරන්නත් හොඳ නැහැ, පැවැත්ම ඇති වෙනවා. ඒ ලාභයට හදා ගන්න වැඩ. එහෙම ඉන්න බෑනේ. පින් කරන්නේ නැතුව පව් කරන්නේ නැතුව ඉන්න බෑ. එක්ක දන් නොදී ඉන්න පුළුවන්, එක්ක දන් දෙන්න පුළුවන්. එතකොට නොදී හිටියොත් එහෙම, එකක් දුන්නොත් එහෙම තමයි එකක්. එතකොට ක්‍රියාවෙන් නිදහස් වෙන්න බෑ පුහුදුන් කෙනෙකුට. පුහුදුන් කෙනෙකු වැටෙන්නෙම කර්මකාරකයට. දැන් අපි මේ කර්මකාරකෙන් නිදහස් වෙන්න මේ අනුශාසනා කරද්දිත් නොදැනුවත් ආයි වැටෙන්නේ කොහෙද? කර්මකාරකයට. කර්මකාරයෝ කියන්නේ අපි මහා කර්මකාරයෝ කියන්නේ, ඒ කියන්නේ කර්ම කරන අය. කුමන හරි ක්‍රියා පද්ධතියකට, මනෝ ක්‍රියා පද්ධතියකට, වචී ක්‍රියා පද්ධතියකට, කාය ක්‍රියා පද්ධතියකට බැඳුණු, අනුගත වුණු, ග්‍රහණය වුණු පුජ්‍යල ජීවිත කර්මකාරයෝ, මහා කර්මකාරයෝ. ඔය කර්මකාර ජීවිතේ තවදුරටත් තියාගෙන ඉන්නවද නැද්ද? සියල්ල අතහරින්න. එතකොට මායයයි ඇයි අතහරින්නේ? මාරය වැඩක් නෑ. මේක මට ආйти දෙයක් නෙමේ. ලස්සන නෝන කෙනෙක්. ඔය නෝන හැමදාම මට තියාගෙන ඉන්න බෑනේ. තා අවුරුදු 100ක් ඇතුළත දාලා යන්න වෙනවා මාරය. ආ ඇත්තද? එතකොටත් හා ලස්සන මහත්තේ. ඔය මහත්තයා මට හැමදාම තියාගෙන ඉන්න බෑ. තා අවුරුදු 21කින් 25කින් 50කින් මං අතහරින්න ඕන. එයි සමාරය මං අතහරව. අන්න මාරය ගොළු වෙනවා. එතකොට මෙච්චර වටින ඉඩගඩන් ටික මාරය ඔබ මට හැමදාම තියන් ඉන්න බෑ. තවුරු 30 40 50 60 තියන් ඉඳී. ඒ නිසා මං අතහරිනවා. අන්න එතකොට තමයි මාරය ඔළුවේ අත් ගහගෙන පැත්තකට යන්නේ. මනසින් අතහරින්න ඔප්පු දෙනපු හැඳුරුම්පත් ඒවා තියෙන්න හරි මේ විදියට තියෙන්න හරි. අර මේක අනුන්ගේ කියන චේතනාවට ආවත් ඒක අතහැරීම නෙමෙයි. මේක මගේ කියන චේතනාවෙ හිටියත් ඒක අතහැරීම නෙමෙයි. මේකේ අනුන්ගේ කියන මනෝභාවයට හරි මගේ කියන මනෝභාවයට හරි නෙමෙයි සත්‍ය. මේක අනුන්ගේ කියන එකත් වැරදි, මේක මගේ කියන එකත් වැරදි. මේ ලෝකේ ලී කියලා. මේක කොහේ හරි තියෙන මේ ලීබාස් කෙනෙක් කඩාගෙන ඇවිල්ලා එයා එහාට මෙහාට කරලා මේක මැදලා හදලා ඒක එයාගේ කියලා අත්පත් කරගෙන ඒකට ඊට පස්සේ එයා ඒකට වටිනකමක් දීලා තව කෙනෙක් මාර්ගයෙන් පන්සලට ගෙනල්ලා දුන්නා. මේක බාසුන් නැහැ කිනුත් නෙමෙයි. මේක ගෙනල්ලා පූජා කරපු පූජ්‍යලයගෙත් නෙමෙයි. මේක මෙතන තිබුණට මේක මගෙත් නෙමෙයි. මේ ධර්මතාවය ගන්නේ බාසුන් නැහැගේ අනත් නෙමේ, පූජ කරපු කෙනාගේ අනත් නෙමේ, මගේ අනත් නෙමේ. මේ මේසේ පිළිපදින්නේ ධර්මතාවයේ ස්වභාවය තමයි යාගන්නේ. මේකේ මේ ලීයට ආයු කාලයක් තියෙනවා. ඒ කාලේදී මේක ගුල්ලු ගහලා හරි දිරලා හරි කැඩලා යනවා. මේ මේසේ ක්‍රියාත්මක වෙන්නේ මගේ නීතිය නෙමේ. එහෙනම් මේක මගේද? බාසුන් නැහැගේද? පූජ කරපු කෙනාගේද? නෑ. නමුත් චින්තනයක් මතනේ අපිව මේව සොලවන්නේ, අපිට මේවයි ආඩම්බරයක් දෙන්නේ, මේවයි හීනමානයක් දෙන්නේ. දැන් මේ රත්තරන් වලට පුදුමාකාර වටිනකමක් දීලා නැහෙන තරම් අපේ මේ ඉන්න ගෑනු ළමයි හැරේ මේ රත්තරන් මාලයක් අරේ දාගන්න. රත්තරන් බහුල වුණා නම් මිනිස්සු ඕව දාන්නේ අඩිතාලමට. පාරට තාරිනුවට තරත්වය කවන් කළ පාරිදානවා රත්තරම් බහුල වුණාන කළුගල් වගේ තිබ්බන හැමතරම. ඒකට වටිනකමක් දීලා නිකන් නැහෙනවා. මොකටද? මාලයක් හදාගන්න, බේස්ලට් එකක් හදාගන්න, අරක හදාගන්න, මේක හදාගන්න, අරතරවතට මේ තත්ත්වයට යන්න කියලා ලෝකයා විසින් පිස්සුවක් හදනවා. කමක් නැහැ යන්න. නමුත් කකුල් වල දියපට්ට එනකන් ওই ගමන යන්න ඕනේ නෑනේ. කවුල් දෙක කඩාගෙන බිඳගෙන යන්න ඕනේ නෑනේ ওই ගමනේ. තමන්ගේ ශක්ති ප්‍රමාණය යන්න ගමන. නේද? සියල්ල ජීවිතේ විනාශ කරගෙන යන්න ඕනේ නෑනේ. එකයි කියන්නේ. ඉතින් අද ගොඩාක් අයට වෙලා තියෙන්නේ ඒක තමයි. විශේෂයෙන්ම ලංකාව වගේ අර ටිකක් දිලිඳු කමින් පෙළෙන අයගේ බුද්ධියේ තියෙන මහා පටු දෙයක් තමයි සල්ලි වලට හැමදේම කරන්න පුළුවන් කියලා. සල්ලි වලින් තමයි හැමදේම කරන්න පුළුවන් කියලා. පින් කරන්නත් පුළුවන්, පන්සලේ මහාදායකය වෙන්නත් පුළුවන්. මේ ඔක්කොම කියලා වැරදි සංකල්පයක් ඇති වෙලා තියෙනවා. මේක මහා වාසනාවන්ත සිද්ධිය. ඉතින් මේ මිනිස්සුන්ට කියන්න ඕන අපි ධම්මං විනානත්ති සුඛා අනත්තා. ධර්මයමයි ඔබට පිහිට පිලිසරණ පිණිස පවතින්නේ. ධර්මයේ තුලින් හොයන්න සැනසෙල්ල ඔබට හොයාගන්න පුළුවන්. මුදල් වලින්, නිලතල වලින්, ධන දහන්නේ වලින්, භෞතික දේවල් වලින් සැනසෙල්ල හොයන්න ගියාට හම්බ වෙන්නේ නැත. දැන් තියන අයගෙන් අහලා බලන්න හම්බෙලා තියෙනවා. මේ චින්තනය අපිට තරුණ කාලෙම මේ නුවණ ආවා. ඒකට හේතුව ධන කුහේරේගේ ජීවිත දැක්ක නිසා. පැවිදි වෙලා ඉන්නකොට තවත් ඒ අත්දැකීම තීව්‍ර වෙනවා, දෙගුණ තෙගුණ වෙනවා. මොකද ඒ ඇත්තන්ගේ ජීවිතවල තියෙන ගැටලු, ප්‍රශ්න, චින්තන, දුක් ඕවා අපිට පේන්න තියෙනකොට. මනසත් එක්ක කතා කරන්න, මායාවත් එක්ක කතා කරන්න. කතා කරලා විසඳ ගන්න පුළුවන්. මාය අසත්‍ය පෙන්නනෝ. හැබැයි අපි හරියට සත්‍ය තේරුම් අරගෙන මාය මේ අසත්‍යක් නේද කියලා අත දික් කළොත් මාය නැවත නැවත බොරු කියන්නේ. වහාම එකස් කර ගන්නවා. ඒක තමයි මායගේ හැටි. අසත්‍යේ නොමග යවනෝ. හැබැයි මේක නොමග නේද කියලා අහපු ගමන්ම අය නැවත නොමග යවන්නේ. ඔව් ඒක නොමග, ඒක වැරදි. මාරය එවනු මේ තණ්හා රති රග කියන ලස්ස නලඟන මාර දූවරු නොද කියන කොට අතුරු දහන් වුණා. ඔයගොල්ලන්ගේ ජීවිතෙත් හැමදාම ඇවිල්ලා නටන්න ඔය තුන්දෙනා තමයි. ඔය තුන්දෙනා දිහා ලෝකේ බලාගෙන ඉන්නේ. තණ්හාව, රතිය, රාගය කියන මේ තුන්දෙනා දිහා මෙසු බලාගෙන ඉන්නවා. මාරු දూరు. ඉතින් ඒකෙන් ඒකෙන් ප්‍රියමනාප දේ පෙන්නලා වට ගන්න බැරි වුණාට පස්සේ මොකද කරන්නේ? බය බිය තැති ගැනීම ඇති කරලා බය කරන්න බැලුවා. මනස ඒකටත් බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ඒ බෝමණ මුලදී මුහුණ දුන්නා. මම ඒකටත් සැලෙන්නේ නැහැ. මට සත්‍ය ප්‍රමුඛයි, මම දෙවෙනි. එතකොට මරණය ඉක්මවාලු, මරණය කියන එක පසකටලා වූ යුද්ධයක් තමයි මාරයත් එක්ක සිද්ධ කරන්නේ ඒ බෝමණ මුලදී. නේ දැන් ඔය අනිත් මේ ලෝකයේ අභියෝග තරඟත් එක්ක කොච්චර තරඟ වැදුනත් ඒ තරඟ මම ජය ගන්න ඕන කියන පදනම ඉන්නේ. මේක මම ජය ගන්න ඕන නෙමෙයි, මම පරදවා යන්න ඕන කියන පදනමේ ඉඳලා කරන මහා යුද්ධයක්. මම පරදවා යන ගමනක්. මමත්ව ඉක්මෝ යන ගමන. දැන් මේ ලෝකේදී අපි අනිත් කරපු හැම අභියෝගයක්ම අපි තව කෙනෙකුට අභියෝගයක් වෙලා අපි ජීවත් වෙන්නේ. මෙතෙන්දී අභියෝගය තව කෙනෙක් නෙමෙයි. හවුද? මෙතෙන්දී අභියෝගයේ මෙතෙන්දී යුද්ධයේ තියෙන්නේ තමන් එක්කමයි තමන්ට. තමන්ම තමන්ගේ මමත්වයට, මමත්වයේ දර්ශනයට, මමත්වයේ චින්තනයට විරුද්ධ වෙනවා. එසේ විරුද්ධ වෙනවයි කියලා මේ සම්මුතියෙන් කිසිම ආකාරයේ හැමෝටම නැවෙන්න, හැමෝටම වඳින්න, හැමෝටම එහෙම එකක් නැහැ. සම්මුති අභිමානය, ශ්‍රේෂ්ඨත්වයේ ගෞරවය, සම්භාවනීයත්වය කියන්නේ ඒක වෙනම කතාවක්. තමන්ගේ දර්ශනය කියලා කියන්නේ ඒක වෙනම කතාවක්. මේකේ සත්වේ පුජ්‍යලේක ආත්මයක් ස්ත්‍රිය පුරුෂයෙක්ම කවුරුවක්වත්ම නැහැ කියලා මේ අපිට ගිහිල්ලා වේමන්ට වල ආදි වෙන්න බෑ. මට මේකේ නිලයක් ලැබිලා තියෙනවා, නිල ගෞරවයක් තියෙනවා, ඒකට සම්මතයක් තියෙනවා. ඒ ඒකත් එක්ක සාධාරණ ලෙස ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපේ අය හිතාගෙන ඉන්නේ අර විදියට සකසෙන්න ඕන කියලා. මේ ඊට පස්සේනේ මේ නිහතමානී කියන පිරිසක් බිහි වෙන්නේ. නිහතමානී මිනිස්සු අවශ්‍ය නැහැ. අභිමානවත් අය ඕන. නිහතමානී වෙන්න පුළුවන් ඕනම මොඩේකට. අභිමානවත් කෙනෙක් වෙන්න බෑ. එහෙම මොඩ කෙනෙකුට. යාට ලොකු කෞශල්‍යයක් තියෙන ඕන, ලොකු ප්‍රඥාවක් තියෙන, ස්ථානචිත නුවණක් තියෙන ඕන, හැකියාවක් තියෙන ඕන. දැන් මං අහන්නේ මේ දේශනේ සාර්ථකත්වයක් තියෙනවද, වැදගත්කමක් තියෙනවද කියලා ඔබට මනින්න පුළුවන්. ආපු මනස බලන්න, දැන් මනස බලන්න. වෙනස්. ඒ ධර්මීය ආශ්චර්යයක්. එහෙමනම් ඔබේ තුල කුසලස්ස උපසම්පදාව කියන එක සිද්ධ වුණා. ලෝකෝත්තර කුසල් වැඩුණා. සාංගික දාන 100ක් විතර දීපු කුසලයක් ඔතනයි තියෙන්නේ. සංසාරේ මහ බලයක්. ඔය විදියට ඔය කුසලය වේගවත්ව එක දිගට වැඩුණොත් ඔය වගේ කුසල් තව ගණනාවක් ඔයට එකතු වුණොත් ඔය බලය මොනතරම් ප්‍රබල වේද? ඒ බලයට ඔබ තුල මොනතරම් වෙනස් කිරීමක් කරන්න පුළුවන්ද? සම්පූර්ණ අර කුසල ශක්තියෙන් උනත් අභිභව ආයන්න පුළුවන්. බලය නිර්මාණය වෙනවා. මීටත් වඩා මේක දිගට පවත්වන්න පුළුවන් නම් ඔය බලය තවත් තීව්‍ර වෙනවා. ඒ තීව්‍ර වෙන බලය තරමට තවට තව වීරිය ලබා දෙන්න පුළුවන් නම් ඒ தത്വෙට ඔබ එක් දිනකින් වුවත් ධර්මයේ දකින්න පුළුවන්. දැන් ටිකක් මුහත් වීගෙන එනකොට අවසනාව කියන්නේ අපිට ඉතින් වැඩසටහන රතර කරලා යන්න සිද්ධ වෙනවා. ආයි මොකද වෙන්නේ? ආයි ඉතින් ආයි අර පරණ ශක්තියින් වෛරසය ආයි වැඩෙනවා. ඇවිල්ලා අන්න ආයි රෝගේ උස්සන්න උනාම ආයි බෙහෙත් ටිකක් ගන්නවා. සම්පූර්ණයෙන්ම ශරීරයෙන් පලා යන තුරුම ඒකට දිගින් දිගටම ඖෂධ දීලා ඒ වෛරසය පලවා හරිනවා වගේ වෛද්‍යවරේ. මේ දහමත් එහෙමයි. ඔබ එක දිගට ලබා දෙන්න ඔබේ කුසල ශක්තිය පරවෙන්න ඉඩ නොදෙන්නේ. දිගින් දිගට මේ ධර්ම ශක්තියත් එක්ක වීරයෙන් බලයෙන් සටන් කරන්න අර සාංසාරික මමංකාරී අවිද්‍යාත්මක වෛරසය තමා තුළින් පලා යන තුරුම අවිද්‍යාත්මක වෛරසයට අල්ලගෙන ඉන්න පුළුවන් සුළු හරි ඒ වෛරසයේ ගොඩ නැගෙන මූල බීජයක් තිබුණොත් ඉන්න පුළුවන්. මොනවද? දෘෂ්ටි. දෘෂ්ටි පදනම් කරගෙන තමයි මමත්කාරයේ වෛරසය, අවිද්‍යාවේ වෛරසය රැඳී සිටින්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි වලින් ඈත් වෙන්න එතන තමයි සිල්වත්කම ගොඩ නැගෙන්නේ. ලෝකෝත්තර සීලය, ආර්ය සීලය ගොඩ නැගින්නේ. දර්ශනයේ සම්පන්නෝ, දර්ශනයේ පූර්ණත්වයටපත් වෙනෝ, දර්ශනයේ ඉක්මවා යනෝ. කාමේසු වෙනෙයක දැන් කාමයන් කියන්නේ මේ ඇලෙනවා ගැටෙනවා කියන එක. ලෝභ, ద్వේෂ, මෝහ විනෙයයක් ඇති වෙනවා. ඒකෙන් නිදහස් වෙනවා. ඒක තමයි විනය. අන්න එතන තමයි තමන්ද තියෙන්නේ. නැවත පුජ්‍යලත්වයක නූපදින බලය එතන හට ගන්නවා. කියන්නේ ස්ත්‍රියක් හැටියට, පුරුෂයෙක් හැටියට, සත්වයෙක් හැටියට, දෙවියෙක් හැටියට, බ්‍රහ්මයෙක් හැටියට නැවත නූපදින ශක්තිය එතන ඇති වෙනවා. ගර්භයක් හට ගන්න නැති ගුණය කියලා කියන්නේ ඒක. ඊට ඒක තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒ සත්‍ය අවබෝධ කරගන්න, ඒ අවබෝධ කරගත්තට පස්සේ ඕනනම් අදිෂ්ඨාන බලයකින් කැමතිනම් බෝසත්තුරු හැටියට යන්න, කැමති දියක් ප්‍රාර්ථනා කරගෙන යන්න පුළුවන්. සත්‍ය දකින්න මුලින් මනස කවමදාකවත් මේ සෝබා ධර්මයේ තුල තමාගේ අකමැත්තෙන් කිසිවක් සිදු නොවේ. ඒකයි මට කියන්න තියෙන්නේ. ඔබ මේ ඇවිල්ලා ඉන්නෙත් කැමැත්තෙන්, ඔබ සුගතියට ගිය සුගතියට යන්නෙත් කැමැත්තෙන්, මේ සද්ධර්මය අවබෝධ කරගත්තොත් ඒත් ඔබ විසින්ම යොදන වීරිය මත කැමැත්ත මත ඒක සිද්ධ වෙන්නේ. අපායට නම් කවුරුවත් යන එකක් නෑ. අපායට ගියොත් මිනිස්සේ කියන්නේ ඒත් කැමැත්තෙන්. ඒකයි සිද්ධිය. ඒකයි අදාර්ථය. එහෙනම් හැම දිනාටම ජීවිත අවබෝධයේ පිණිස මේ ධර්ම කරුණු හේතු වාසනා වේවා. එක කාරණයක් එක වචනයක් ගන්න එපා. එක අරමුණක් අරගෙන පටුව ක්‍රියාත්මක වෙන්න එපා. සමස්තය සම්පින්නණය කරලා මේ ධර්මයේ කියන මහා පුළුල් දර්ශනය හඳුනා ගන්න උත්සාහ කරන්න. එහෙම නැතුව ඒ කීය මොකක් හරි කාරණයකට, කර්මයකට, ක්‍රියාවකට පැටලිලා මේ ජීවිතේ මේ කාලේ නාස්ති වෙන්න දෙන්න ඉඩ හරින්න එපා. සමස්ත ධර්මයේ කැටිගරය සාරය ගන්න උත්සාහ කරන්න. ඔබට භාවනාවක් වශයෙන් තියෙන්නේ, පටන් ගන්න තියෙන්නේ සම්මාදිට්ඨික අවබෝධයෙන් පසුයි. එතකන් ඔබට තියෙන්නේ මේ ධර්මය වනාව සම්මාදිට්ඨික කර ගැනීමට උත්සාහවත් වීමයි. හැම දිනාටම තෙරුවන් සරණයි.